දිනහස් 14 වසරේ දෙවෙනි මාසේ 4 වෙනිදා නිදහස් උත්සවයයි කියන එකක් සමරන දවස. එහෙම කියන්නට හේතුව රටකට ජාතික උත්සවයක් තියෙන්න ඕන. ඒ ජාතිය අභිමානය ඒ වසරේ නිර්මාණ ලොවට එළි දක්වන්න ආඩම්බර වෙන්න ජාතික උත්සවයක් ඕන. එහෙත් මේ රට මංකොල්ල කාලා ඒ මිනිස්සු මේ රට දාලා ගියපු දවස සමරන්න උවමනා කරන කාර්යයක් නෙමේ. ඒක සංවේගය දක්ව ගන්න තියෙන දවසක්. නැවත නැවතත් වහල් මානසිකත්වයන් අවදි කරගන්න ඕන දෙයක් නෙමේ. ඒවා අමතක කරලා නැවුම් විදියට ගොඩ නැගෙන්න ඕන රටක් හැටියට. එනිසා මම දකින්නේ වහල් මානසිකත්වය අප්ඩේට් කරන දවස හැටියටයි. එනිසා මම නම් ඒ අප්ඩේට් එකට අහු වෙන්නේ මේ පින්නතුනොත් ඒ වයින් ඉවත් වෙලා සැබෑ නිදහස තියෙන රටක නිදහස තුලින් නෙමේ අධ්‍යාත්මයේ නිදහස තුලිනුයි. ඒ සැබෑ නිදහස අධ්‍යාත්මික නිදහස ලබන්නට අපි සියලු දෙනාම එකතු පහදු වෙලා ඉන්නවා. මේක බොහෝම ආදරණීය සාකච්ඡාවක්. දේශකයෙකුට බෑ මේ කරුණු කියලා දෙන්න ඔබේ සහයෝගය නැත්නම්. ඔබට තියෙන්නේ සත්‍යයට ඉඩ දුන්නු විවෘත මනසක් හදාගන්න එක පමණයි. අන්නේ පරිසරය තුල තමයි දේශකයට අවකාශය ලැබෙන්නේ ඒ සත්‍ය අවබෝධය ලබා දෙන්න. හුදෙක් ශ්‍රද්ධාව හා පිළිගැනීම තියෙන කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න බෑ. නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙන්නේ විමර්ශනාත්මකව. එහෙම නැත්නම් අපි කිව්වේ සත්‍යයට ඉඩ දුන්නු විවෘත මනසකට. සත්‍යයට ඉඩ දීලා විචක්ෂණශීලී වෙන්නේ නැත්නම් අවබෝධ වෙන්නේ නැහැ. ඒ වගේම විවෘත මනසක් නැත්නම් තමන්ගේ දෘෂ්ටිගතේම එල්ලිලා ඉන්නවනම් ඒත් අවබෝධයටපත් වෙන්නේ නැහැ. දෘෂ්ටි අපි අතහැරලා යම් කිසි දෙයක් අපි හැමෝම දන්නවා. ඒ දන්න තැන ඉඳලා තව බොහෝ දෑ අපි ඉගෙන ගත යුතුව තියෙනවා. තව කෙනෙක්ගින් දෙයක් ඉගෙන ගැනීම කියලා කියන්නේ පරාදවීමක් නෙමෙයි. සත්‍යයට ඉඩදුන් මනසක් කියලා කියන්නේ සත්‍ය හමුවේ ඉතාම පොඩි ළමයෙකුට වුණත් Tamanට පරාද වෙන්න පුළුවන් කියන ගුණය මනසේ අන්තර්ගත කර ගැනීම. පොඩි ළමයෙක් වුණත් හරි දෙය කියලා දුන්නොත් බොහොම අගේ කරලා ස්තුතිවන්ත වෙලා ඉගෙන ගන්න පුළුවන්. ඔය සැරියුත් හාමුදුරුව ළඟ ඒ ගුණේ තිබිලා තියෙනවා. බොහොම ඒ කතා ඉතිහාසයේ සඳහන් වෙනවා සිවුරු පොට බිම ඇතිල්ලෙනකොට කිව්වාම ස්වාමීනි සිවුරු පොට බිම ඇතිල්ලෙනවා කියලා. උන්වහන්සේ සාදුනාද දීන බොහෝම වගේ කොට ඒක සලකලා පිළිගත්තා. තියන්නේ වගේ ගුණයක් අපි ළඟ තියෙන්න ඕන. සියලු දෙනා ළඟම තියෙන්න ඕන. ඒ ගුණයට තමයි සත්‍ය සමීප කරගන්න, ළඟා කරගන්න, ඉක්මන් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සත්‍යේ අවබෝධ කරගන්නට ශාල බලයක්, ශක්තියක් වන්නේ ඒ ගුණය. බුදුරජාණන් වහන්සේ විවිධ ආකාරවලින් සද්ධර්මය අනුශාසනා කළා. උපමා උදාහරණ දක්වමින් කරුණ පෙන්වුවා. හරි අපූරු සූත්‍ර දේශනාවක් තියෙනවා නිවන් මඟ ගැන කියලා දෙන. සත්ත විසූපම සූත්‍රයේ තියෙනවා සත්තුන්ගේ විස පිළිබඳව, විසගූර සර්පයෝ පිළිබඳව උපමා කරගත්ත ඒ සූත්‍ර දේශනාව. ඒක පැහැදිලි කරලා දෙනවා විසකුරු සර්පයෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනාට මිනිස්සු සියලු දෙනාම ආහාර පාන ලබා දෙනවා, නාවනවා, බෙහෙත් දෙනවා. හොඳින් පහසුවෙන් ඒ සර්පයෝ හතර දෙනා නඩත්තු කරනවා. කවුද ඒ සර්පය හතර දෙනා? තමා හැමදාම තමා ළඟ ඉන්න සර්පය හතර දෙනෙක්. ඒ හතර දෙනා තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මෙන්න මේ ශරීරය. ඉතින් මේ ශරීරයට අපි ආහාර පාන දෙනවා, නාවනවා, හොඳින් පහසුවෙන් සුරක්ෂිතව තබාගෙන ඉන්නවා. දැන් මේ අය දෙන්න සර්පයෝයි කියලා අදහස් කරේ මොකද? යම් කිසි දවසක අපි කොච්චර ආහාර පාන දුන්නත් නඩත්තු කළත් මේ ශරීරය අපිටම දෂ්ට කරන්නේ නැද්ද? අපිටම දුක් පමුණවන්නේ නැද්ද? දුක් පමුණවන ලෙඩ රෝග වලින්, සන්නිපාත රෝග වලින්, සීතලෙන් උෂ්ණයෙන් කොයි දෙයින් වුණත් පොඩ්ඩ බැරි වුණොත් අපිට දෂ්ට කරනවා, අපිව විඩාවට පීඩාවට පත් කරනවා. ඒ නිසා සර්පයෝ හතර දෙනෙක් ඉන්නවා. ඉතින් මේක හරියට දැනගත්ත කෙනා මොකද කරන්නේ? මේ සර්පය ආදරෙන් කර තියාගෙන තව දුරට යන්න ඕනේ කියලා හිතන්නේ, මේ සර්පය හතර දෙනාගෙන් මං නිදහස් වෙන්න ඕන කියලා හිතනවා. ඊළඟට ඉන්නවා වදකයෝ පස් දිනක් ඉන්නවා. මේ වදකයෝ පස් දෙනා පස්සෙන් එළවනවා. වදකයෝ කියන්නේ මරන්න එන අයට නේද? මරන්න එන අයට තමයි වදකයෝ කියලා කියන්නේ. උලක් අරගෙන පස්සෙන් එළවනවා මරන්න. කවුද තමව මරන්න පස්සෙන් එළවන වදකයෝ පස් දෙනා? නෑ, පංච උපාදානස්කන්ධය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ වදකයෝ පස් දෙනා හැම තිස්සෙම මොකද කරන්නේ? උල් වලින් අනිනවා. ඔබට මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ වදකියෝ පස් දෙනා නේද අනිනකොට රිදෙන්නේ? පීඩාවට, කම්පාවට, කනස්සල්ලට, වේදනාවට පත් වෙන්නේ කවුරු අනිනකොටද? මේ වදකියෝ පස් දෙනා හිරිහැර කරනවා. එතකොට මානසික පීඩාවක්, කම්පනයක් හටගත්තනම් රූපය නිසා, වේදනාව නිසා, සංඥාව නිසා, සංකාරය නිසා, විඥානය නිසා. එතකොට වදකියෝ පස් දෙනෙක් කීම වරදක් තියනවද? නෑ. ඉතාව නිවැරදි. මේ උල් වලින් අනින වදකියෝ පස් දෙනෙක් ඉන්නවා. ඉතින් මේක වදකයෝ පස් දෙනෙක් කියලා තේරුම් කරගත්තාම එයා බොහොම ආදරෙන් මගේ හිත සනසවන්න ඕන මගේ හිත රිද්දන්න හොඳ නෑ, මේ හිත කියන්නේ මගේ හිතයි, මේ වේදනාව කියන්නේ මගේ වේදනාවයි කියලා ඒ හිත අල්ලගන්නවද? නෑ, මේ හිත කියන්නේ මට දුක් දෙන, මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මට දුක් දෙන වදකයෝ පස් දෙනෙක්. වදකයෝ පස් දෙනෙක් නම් කෙනෙකු බලාපොරොත්තු වෙන්නේ වදකයෝ සමීප කරගන්නද දුරස් වෙන්නද? වදකයන්ගේ දුරස් වෙන්න. එහෙම නැත්නම් පලා යන්න තමයි බලන්නේ. එහෙනම් වදකයෝ පස් දෙනෙක්ගෙන් පලා යනවා වගේ ඉවතට යන්න බලන්න ඕන. දැන් සර්පයෝ හතර දෙනෙක් කෙලවනවා. ඒ සර්පයෝ හතර දෙනා ආදරෙන් රැක බලා ගන්න නුවණැති පුජ්‍යලේ පෙළඹෙන්නේ නැහැ. පලා යන්න බලනෝ, සර්පයෙන් බේරෙන්න බලනෝ, දුවනෝ දැක්කහම ඥානවන්ත පුජ්‍යලයෝ දෂ්ටගුරුත් මැරෙන නිසා. ඊළඟට වදකයෝ පස් දෙනෙක්, නපුරු මිනිස්සු පස් දෙනෙක් කෙලවනකොට මොකද කරන්නේ? සතුරු බලවේගය බේරෙන්න පුළුවන් ක්‍රමයක් හොයනෝ, පලා යනවා. ඊළඟට තියෙනවා මෙයා මේ මෙතනිනුත් පලා යනවා. සර්පය හතර දෙනාගෙන් බේරුණා, දැන් වදකයෝ පස් දෙනාගෙනුත් බේරුණා. දැන් ඊළඟට පලා යනවා. කොහටද යන්නේ? ගම්මානෙකට යනවා. ඒ ගම්මානෙට ගිහාම ඒ ගම්මානේ තියෙනවා පාළු ගෙවල්. පාළු ගෙවල් තියෙනවා. ඒ පාළු ගෙවල් වලට ගිහිල්ලා බලනවා, මුකුවත්ම නැහැ. අල්මාරි කබඩ ඇල්ලලා දොරවල් ඇල්ලලා බලනවා, මුකුවත්ම නැහැ. මේ පාළු ගෙවල් නිකම්ම ගෙවල්. ඒ ගෙවල් වල රැඳී සිටියොත් එහෙම පුංචි කරදරයක් සිද්ධ වෙනවා. ඒ පාළු ගෙවල් වෙලා තියෙන්නේ මේවා මේ හොරකම් කරලා. හොරු ඇවිල්ලා හොරකම් කරලා තමයි මේ පාළු ගෙවල් වල මේ ගෙවල් පාළු වෙලා තියෙන්නේ. ඉතින් මේ ගෙවල් වලට වරින් වර අර හොරුන් කඩාගෙන පාත් වෙනවා, පනිනවා. දැන් මෙයා මේ ගෙවල් වලත් රැඳිලා හිටියොත් එහෙම මොකද වෙන්නේ? අර හොරුන්ට අහු වෙලා පීඩාවටපත් වෙන්න සිද්ධ වෙනවා. මොකද්ද මේ පාළු ගෙවල්? පාළු ගෙවල් තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය කියන්නේ පාළු ගෙවල්. ওই ගෙවල් හරියට පාළුවේ, නිකම්ම පාළුවේ තියෙන්නේ. නමුත් ඕවට කඩාගෙන වදින හොරු. කවුද ඒ හොරු? රූප කඩාගෙන වදිනවා පාළු ගේකට ඇහැට. ශබ්ද කඩාගෙන වදිනවා ඒ පාළු ගේට. ගන්ධ එහෙමයි ඒ හොරු පිරිසක්. රස ඒ හොරු පිරිසක්. ස්පර්ශ ශරීරයට දැනෙන දේවල් කඩාගෙන වදිනවා ඇති වෙනවා. දැන් මෙතනිනුත් පලා යනවා, මෙතනත් මට සුරක්ෂිත තැනක් නෙමේ කියලා මේ ඥානවන්ත පුජ්‍යලයා. පලාගෙන ගියාට, එතනිනුත් පලා ගියාට පස්සේ යාට තේරෙනවා, ඇතුලෙන් එනවා අවි අමෝරාගත් මාරයෙක්. තමා තුලින්ම කඩුවක් ඔසවාගත් මාරයෙක් එනවා. ඒ කවුද? ඒ තමයි නන්දි රාගය. නන්දි රාගය කියන එකේ ස්වභාවය තමයි ගැළවිල්ලක් දෙන්නෙම නැතුව මිනිස්සයාව පීඩාවටපත් කරන එක. නන්දි රාගයේ ස්වභාවය හැමතිස්සෙම පලා යන්නට ඉඩ දෙන්නේ නැහැ, නිදහස් වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. නැවත නැවත අල්ලලා බැඳෙන ස්වභාවයක් තියෙනවා මේ නන්දි රාගයේ. තියෙනවා වේදනාව ඔස්සේ යම් යම් දේවල් මිනිස්සු හොයන්නේ. ඉතින් වේදනාව ඔස්සේ යමක් ගන්න ගියපු ගමන් දන්නේ නැතුව නන්දිරාගට අහු වෙනවා. මිනිස්සු සංඥාව ඔස්සේනේ යමක් ගන්න උත්සාහ කරන්නේ, ඉගෙන ගන්නවා කියන්නේ ඒකනේ. ඊට පස්සේ සංඥාව ඔස්සේම පිළිතුරක් හොයනකොට මොකද වෙන්නේ? දන්නේම නෑ නන්දිරාගයට අහු වෙනවා. යමක් ගන්න උත්සාහ කරන්නේ විඥානය ඔස්සේ, දැනුම ඔස්සේ, පෙර දැක්ක විදියට අහපු විදියට ගන්න උත්සාහ කරනවා. දන්නේම නෑ නන්දිරාගයට අහු වෙනවා. රූපයක් ඔස්සේ ගන්න උත්සාහ කරනෝ යමක්. දැන් නිර්වාණය රූපයක් හැටියට තේරුම් ගන්න උත්සාහ කරන අවස්ථාවේ මොකද වෙන්නේ? දන්නේම නැතුව නන්දිරාගයට අහු වෙනවා. එහෙමනම් අපි විසඳුමක් හොයන හැම මොහොතකම රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංකාරයෙන්, විඥාණයෙන් දන්නේ නැතුව කොහෙද කියලා පැටලෙන්නේ? අර නන්දිරාගේ. ගැලවීමක් දෙන්නෙම නැතුව නන්දිරාගෙන් තමන්ව පීඩාවට පත් කරනවා. එතකොට එයා දැනගත්තා දැන් මෙගොඩයි ඉන්නේ ගන්තෙරකට ගිහිල්ලා ඉන්නේ, මේ ගඟේ ගහාගෙන යන මහා ජලකඩක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව, ඒ තමයි තණ්හාව, ඒ තමයි මෝහය. මේ අවිද්‍යාව නැමැති ගඟ තරණය කරන්න ඕන, ඉගොඩට යන්න ඕන. මේ ගමේ තියෙන මේ පීඩාවෙන් වළකින්න නම් මේ පුජ්‍යලයා සරපය පස් දෙනෙක් කෙලෙව්ව බේරුණා, මාරයෝ වදකයෝ පස් දෙනෙක් කෙලෙව්ව බේරුණා, දුවල දුවල ගිහිල්ලා පාළු ගමකට වැටුණා. ඒ පාළු ගමටත් වරින් වර හොරු, එහෙම නැත්නම් ත්‍රස්තවාදීන් කඩාගෙන පාත් වෙනවා. ඒකින්වත් බෑ. එතනනුත් දුවගෙන ගියා. දැන් එහා පැත්තට යන්න බාධාවක් තියෙනවා. මේ අවිද්‍යාව මහා ගඟක් තියෙනවා, අවිද්‍යාවක් තියෙනවා. මෙහා පැත්තේ ඉන්නකම්ම මොකද වෙන්නේ? නැවත නැවත පීඩාවල් වලට පත් වෙන ගුණය තියෙනවා, නන්දිරාගේ තියෙනවා. නැවත නැවත පීඩාවල් වලට පත් වෙන නන්දිරාගේ නිදහස් වෙන්න නම් මෙගොඩින් ඉගොඩට යන්න ඕන. නැවත ලෞකිකනේ ඉන්නේ, ලෞකිකනේ. ඉතින් ලෞකිකව ඉන්න තාක්කල් මොකද වෙන්නේ? නැවත නැවත නන්දිරාගේට හසු වෙනවා. එහෙමනම් ඒ නන්දිරාගේ නිදහස් වීම සඳහා මෙගොඩ ඉන්න බෑ, ඉගොඩට යා යුතුයි. දැන් බලනව හැම තැනම ඔරුවක් තියෙනවද, බෝට්ටුවක්, හබලක්, නැවක් තියෙනවද මේ ගඟ තරණය කරන්න? නෑ පින්නතුනේ, කිසිම ඔරුවක් නෑ, කිසිම ඔරුවක් නෑ. නමුත් මෙයා තරණය කළ යුතුයි. කොහෙන්ද, කොහෙන්ද අපි නිදහස් වෙන්න ඕන? මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් නිදහස් වෙන්න ඕන. උඩ කෙනෙක් හිතන්න පුළුවන් ඒකෙන් නිදහස් වෙන්න ඉතින් මැරෙන්න ඕන නේද කියලා. නෑ, මැරෙන්න අවශ්‍ය නෑ. මනසින් තමයි මේ පඨවි ධාතුවත්, ආපෝ ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් මමංකාරයෙන් අල්ලගෙන ඉන්නේ මනසින්. එතනින් මිදෙන්න ඕන, මැරෙන්න ඕනේ නෑ. ඊළඟට දැන් මේ හුරු වදකිය පස් දෙනෙක් කෙලවනව පස්සේ මෙයාගෙන් ඉතින් නිදහස් වෙන්න මැරෙන්න ඕන නෑ, මැරෙන්න ඕනේ නෑ. මේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වීමෙන් ඔබට ඒ හොරුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට මේ පාළු ගෙවල් වලට වැදිලා ඉන්න ස්වභාවයෙන් එහෙනම් මේ ඉන්ද්‍රියන් පහ නැති වෙන්න ඕන, මැරෙන්න ඕන නෑ. එහෙම මැරෙන්න අවශ්‍ය කරන්නේ මේ ඉන්ද්‍රිය විෂය ඉක්මවන්න පුළුවන් ඥානයක් ඇති වුණාට පස්සේ ඉන්ද්‍රියන් පහට නොබැඳීම, එහෙම නැත්තම් ඉන්ද්‍රියන් ඉක්මවීම කියන එක සිද්ධ වෙනවා. ඊට පස්සේ අර නන්දිරාගේ ස්වභාවේනොත් නිදහස් වෙනවා. ඒ මේ භූමියේ, ලෞකික භූමියේ ඉන්නේ නැතුව අර ලෝකෝත්තර භූමිය එහෙම නැත්තම් ඒ එගොඩ කියන පැත්තට අපි පිහිනලා යන්න ඕන. මේගොඩ තමයි මේ කරදර ඔක්කොම තියෙන්නේ. ඒගොල්ලෝ මෙහා පැත්තේ. දැන් ඉතින් මෙයා මේ අවිද්‍යාවගේ තරණය කරන්න කොහොමද වැඩපිළිවෙලක් හදාගන්නේ? මෙන්න මේ අවිද්‍යාවගේ තරණය කිරීම තමයි මහා සැඩපහර තරණය කිරීම තමයි අර අනිකුත් බාධක වගේම භයානකම සිද්ධියක්. සතුරු බලවේගයක් වගේ තමයි කඟත්ත. බොහොම පරිස්සමින් බොහොම අවධානයෙන් බොහොම ලොකු වීරියකින් තමයි මේ ගඟ තරණය කරන්න සිද්ධ වෙන්නේ. යොදා ගන්න ශිල්ප ශාස්ත්‍රයේ ඉතාම නිවැරදි වෙන්න ඕන. වැරදුනොත් කිසි දෙයක් හදන්න බෑ ගඟ මැදදී. ඉතින් එයා කල්පනා කරනවා මේ ගඟ කොහොමද මම තරණය කරන්න කියලා. මේ ගඟ තරණය කරන්න තියෙන සුවිශේෂී ක්‍රමවේදයකට මේ ගඟ තරණය කරන්න බෑ. එගොඩ මෙගොඩ යන ස්වභාවයේ මනසක් තියාගෙන තොල ගඟේ ගහගෙන යනවා. මේ ගඟ තරණය කරන්න බෑ. පුජ්‍යලේකුට මේ ගඟ තරණය කරන්න බෑ. ස්ත්‍රියකට මේ ගඟ තරණය කරන්න බෑ. පුරුෂයෙකුට එවනම් මෙතන ඉඳන් කල්පනා කරනවා මේ ඇඳුම් ටිකත් මං ඇඳගෙන මේ ගඟ තරණය කරන්න ගියොත් මේ ඇඳුම් තෙත් වෙනවා. තෙත්වීමෙන් බර වෙනවා. බර වීමෙන් මම ගිලෙන්න බලනවා. ගිලෙන්න බැලීමෙන් ගඟ තරණය කිරීමට අපහසු වෙලා ගඟේ ගිලිලා මිය යනවා. ඉතින් එයා ඒ නිසා මොකද කරන්නේ? අර තියෙන ස්ත්‍රී භාවයේ, පුරුෂ භාවයේ, පුජ්‍යලත්වයේ තියෙන සියල්ලම මෙගොඩින් තියනවා. අන්න ලැහැස්ති වෙනවා ගඟ තරණය කරන්න. දැන් පහසුයිද? දැන් පහසුයි. දැන් කෙනෙක් නෙමෙයි, පුජ්‍යලයක් නෙමෙයි, ස්ත්‍රියක් නෙමෙයි, පුරුෂයෙක් නෙමෙයි. දැන් ගඟ තරණය කරන්න ලේසි, සැහැල්ලුයි. දැන් බර තිබුණේ මොකද්ද? මම ස්ත්‍රියෙක්, මම පුරුෂයෙක්, මම පුජ්‍යලයෙක් කියන නිසා බර තිබුණා. දැන් සැහැල්ලුයි. අන්න ඒ සැහැල්ලුව අරගෙන මේකගෙන් එගොඩ වෙන. කොහොමද පිහිනන්නේ? රැඳී සිටින්නෙත් නැහැ, වීරිය කරන්නෙත් නැහැ කියන අද්දකෙන් තමයි හබල් ගහන්නේ මේ ගඟ තරණය කරන්න. කොහොමද? වීරිය කරන්නෙත් නැහැ, රැඳී සිටින්නෙත් නැහැ. දැන් එහා පැත්තේ යන ගඟෙන් එහා පැත්තේ ඉන්නෝ, ගිහිල්ලා ওই විදියට ඉන්නෝ. කොච්චර ලස්සන මිනිස්සෙක්ද. දැන් අර සර්පයන්ගෙන් පීඩා නැහැ, ගඟෙන් එහා පැත්තේ ප්‍රශ්න නැහැ. වදකයන්ගෙන් පීඩා නැහැ, වෙනම ලෝකයක්, වෙනම රටක් ගඟෙන් එහා පැත්තේ. දැන් ওই ඉන්දියාවෙත් එහෙමයි. ওই ගඟෙන් එහා පැත්තේ වෙනම රටක්. ගංගාවන් වලින් එහෙම බෙදෙනවා. ඒ වගේම සොරුන්ගෙන් නැවත නැවත පීඩාවට පත්වෙන නන්දිරාගෙන් දැන් පීඩාවල් නැහැ, ගඟෙන් එහා පැත්තේ ඉන්නේ. හැබැයි මේ පුජ්‍යලයාගේ සුවිශේෂත්වයක් තියෙනවා. එයා දැන් මේ සතර මහා ධාතුන්ට බැඳිලා නැහැ. සතර ධාතුන් වලින් එහා ගඟෙන් එහාට ගියා. මෙහා පැත්තේ තමයි සතර මහා ධාතු තියෙන්නේ. වදකයෝ පස් දෙනාගෙන් පීඩාවට පත් වෙන්නේ නැහැ. වදකයෝ පස් දෙනා දාලා ගිහිල්ලා කවුද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ දාලා ගිහිල්ලා සැනසෙල්ලෙන් ඉන්නවා. අර පාළු ගෙවල් වල නතර වෙලා ඒවට කඩාගෙන පයින් ත්‍රස්තවාදීන්ගෙන් බැටකන්නේ නෑ, පීඩාවටපත් වෙන්නේ නෑ. ත්‍රස්තවාදීන් පනින ගම්මානෙන් මෙයා නික්මලා ගිහිල්ලා නැවත නැවත පීඩාවටපත් වෙන රට එතන තිබුණා. මේ රටත් කාලයක් නැවත නැවත පීඩාවටපත් වෙනවා. බස් එකේ ගියත් කොහේ ගියත් පීඩාවටපත් වෙනවා කියලා මිනිස්සු මේ රටත් දාලා ගියානේ. ඒ වගේ ඔය අධ්‍යාත්මික රට තුලත් තියෙන්නේ මොකද්ද? නැවත නැවත පීඩාවටපත් වෙන ස්වභාවය. ත්‍රස්තවාදීන් කඩාපනින ස්වභාවය තියෙනවද නැද්ද? තියෙනවා. එහෙමනම් අන්නේ රටත් එයා දාලා යනවා. ගියා මොකද වෙන්නේ? සැනසෙල්ලෙන් ඉන්නවා. කොහොමද පුිනුවේ තමන්ගේ ඇඟේ තිබුණා බර? ඕ ස්ත්‍රී පුරුෂ භාවයේ පුජ්‍යලත්වයේ කියන එක තිබුණා. මේ ඇඳුම් ඇඳගෙන මේක පීනන්න බෑ. පීනුවොත් තෙත් වෙලා ගිලෙනවා. ඒවා දුරු කරලා, ඒවා නැති කරලා, ඒ වගේ කෝඩ් ගපා කබායන් බිම තියලා මෙයා රැඳී සිටින්නෙත් නෑ, තරණය කරන්නෙත් නෑ කියන හබලෙන් හබල් ගහලා ගියා. දැන් එහා පැත්තේ ඉන්නවා සතර මහා ධාතුන් නැති කෙනෙක්. ගඟෙන් එගොඩ වෙලා දැන් ඉන්නවා. දැන් මෙගොඩට ඇවිල්ලා තියෙන්නේ, ගඟෙන් එගොඩට ඇවිල්ලා තියෙන්නේ. ඒ ගොඩ ඉන්න කෙනා දිහා දැන් මෙගොඩ ඉඳන් තාම බලන්න වැයතු බොහෝ දිනේ. දැන් ඒකුඩ ඉඳන් මේකුඩ බලන්න පුළුවන් හැකියාව තියෙනවනේ. මේකුඩ ඉඳන් ඒකුඩ බලන්න නෙමෙයි, ඒකුඩ ඉඳන් ආයි මේකුඩ බලන්න හැකියාව තියෙනවනේ. එයා සතුටු වෙනවා. දැන් මට අර පීඩාවල් එකක්වත් නැහැ කියලා. ඊළඟට තමා දිහා බලනවා. තමා දිහා බැලුවාම තමන්ට තේරෙනවා මගේ ළඟ දැන් සතර ධාතු නැහැ. ඒවත් එක්ක සම්බන්ධයක් නැහැ. මගේ ළඟ පංච උපාදානස්කන්ධය නැහැ. ඒවත් එක්ක සම්බන්ධයක් නැහැ. මගේ ළඟ පංච ඉන්ද්‍රියන් සමග සම්බන්ධයක් නැහැ. ඊළඟට ඉන්ද්‍රියන් සමග ගැටෙන ධර්මතා එක්ක සම්බන්ධයක් නැහැ. නැවත නැවත පීඩාවටපත් වෙන පොළොවත් එක්ක රටත් එක්ක දැන් සම්බන්ධයක් නැහැ. මං අර ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ පුජ්‍යලත්වයේ තිබුණේ අර සතර මහා ධාතුන් තුලයි, පංච උපාදානස්කන්ධය තුලයි, ඉන්ද්‍රියන් තුලයි, ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ධර්ම තුලයි, නැවත නැවත ඇලෙන අර නන්දි රාගය තුලයි තමයි තිබුණේ. ඒවා දුරු කරලා මෙගොඩට ආපු මම ස්ත්‍රියක් නෙමෙයි, පුරුෂයෙක් නෙමෙයි, පුජ්‍යලයෙක් නෙමෙයි. අහෝ සපතක් දැම්මට ස්ත්‍රියකට තියෙන පීඩා, පුරුෂයෙකුට තියෙන පීඩා, පුජ්‍යලයෙකුට තියෙන පීඩා කිසිවක් නැහැ. අතීතේ තැවුල් නැහැ, අනාගතේ තැවුල් නැහැ, වර්තමානයේ තැවුල් නැහැ කියන මේ අපූර්ව දර්ශනයට අධ්‍යාත්මික වශයෙන්, ඥානමය වශයෙන්, මානසික වශයෙන් පත් වෙනවා. ඒක තමයි අධ්‍යාත්මික දර්ශනය, ඥානය, ප්‍රත්‍යක්ෂතාවය පහළ වීම. දැන් මොකද කරන් තියෙන්නේ? කිසිම පීඩාවක් නැති රටක ජීවිතය ආරම්භ කළා. ප්‍රශ්න නැති රටක ජීවිතය ආරම්භ කළා. හරියට වීසා නැතුව ඕස්ට්‍රේලියාවට ගියා වගේ. කොහොමද නේ සමානයි දාලා යනවනේ. ප්‍රශ්න තියෙන කාලේ ඉතින් එහෙම ගියාම යුද්ධ තියෙන කාලෙකනේ ඒ වගේ ලොකු මේ සතුටක් දැනෙනවා ඇති කියලා හිතෙනවා. දැන් නැහැ නේ. ඉතින් ඒ රණවිරුවන්ට පින් සිද්ධ වෙන්න, ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න, කොහොම හරි රටක ඒ ප්‍රශ්න දුරු කරන්න ඕනේ වගකීම ඒක හරියට ඉෂ්ට කරලා තියෙනවා. ඒ වගේ අපිත් මේ මනස තුල තිබෙන මේ සියලුම බාධාවන් ජය ගන්න ඕන. හැබැයි යන ගමන හරියට දැනුවත් වෙන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? අර වීසා නැතුව ඕස්ට්‍රේලියාවේ යන අය මග සතුරු කණ්ඩායම් වලට හමුදාවට අහුවෙනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? මූදේ නිසි බලයක් ඇති බෝට්ටුවකින් නැව කියන්නේ නැති නිසා මොකද වෙන්නේ? පෙරලිලා මැරෙනවා. එමනම් හරියට විෂය දැනගෙන මෙයා යන්න ඕන. දැන් මෙයා මේ ගඟෙන් එගොඩ වෙද්දි මොකද කරන්නේ? අර තියෙන ඔක්කෝම කර තියාගෙන ගඟේ පීනන්න ගියා නම් ගිල්ල මැරෙනවා. ප්‍රමාණයට වඩා සෙනග අරගෙන ගිහිල්ලානේ බෝට්ටු පෙරලෙන්නේ. ඒ වගේ තමන් දරාගෙන යන්න ඕමනා දේ පමණයි දරාගෙන යන්න ඕන. දරාගෙන නොයති යුතු දේ දරාගෙන ගියොත් පීඩාවටපත් වෙනවා. දැන් ගිනි නිවන හමුදාවේ ඉන්න කෙනෙක් ගිනි ගන්න ඇඳුම් ඇඳ ගන්නවද ඒගොල්ලෝ? ගිනි ඇවිලින් නැති ඇඳුම් ඇඳ ගන්නෙ. එතකොට ජලයේ පීනන කෙනෙක් ජලයට බර වෙන තෙත් වෙන ඇඳුම් ඇඳ ගන්නවද? ජලයේ උරා ගන්න. ජලයේ උරා ගන්න ඇඳුම් අඳින්නේ නැහැ. ඒ නිසා මේ අවිද්‍යාව කියන ගින්නට, අවිද්‍යාව කියන ජලයට, ගංගාවට හසු වෙන දේවල්, ඒවයින් පීඩාවට පත් වෙන දේවල් ග්‍රහණය කරන්න එපා. දැන් ඔය සියල්ලම අතහැරියට පස්සේ එයා ළඟ මොකද වෙන්නේ? හා ඒගොඩ ඉඳගෙන එයා බලනවා, දැන් මං ක්‍රියාවෙන් සංසිඳලා ඉන්නේ. බෙදෙන විභජනය කරන ස්වභාවය දැන් මා ළඟ නැහැ. ඇලෙන ගැටෙන ස්වභාවය මන් ළඟ නැහැ. තැවෙන සන්තාපයට පත්වෙන ස්වභාවය මම නැහැ. ලාභෝ අලාභෝ අයසෝ යසෝච්ච නින්දාප සංසාච කියන සැප දුක කියන මේ දේවල් වලට මම කම්පණය වෙන ගුණයකින් නෑ. පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති. අටලෝ දහමට කම්පණය නොවන පුජ්‍යලයක් වෙලා ඉන්නවා. හැබැයි ඒ කම්පණය වෙන පුජ්‍යලයක් වෙන්න පුළුවන්කම ලැබුණේ සතර මහා ධාතු අතහැරියා. පංච උපාදානස්කන්ධය අතහැරියා. ඉන්ද්‍රියන් පහ අතහැරියා. එහෙමයි පින්නතුනේ නිදහස ලැබුවේ. ඒ නිසා ඔබට අතහරින්න තියෙන්නේ දීපල නෙමෙයි, වස්තුව නෙමෙයි, ඉඩකඩන් නෙමෙයි. මොනවද ඔබ අතහරින්න ඕන? සතර මහා භූතයෝ. මේක කොහොමවත් කෙලෙස් හැටියට ඉඩමක් කඩමක් කියවුනේ නෑ මේ සූත්‍ර දේශනාවේ. ඈ බැංකු පොතේ තියෙන සල්ලි කියවුනේ නෑ මේ සූත්‍ර දේශනාවේ. කියවුනේ සතර මහා භූතයෝ ගැන, කියවුනේ අතහරින්න පංච උපාදාන ස්කන්ධය ගැන, කියවුනේ අතහරින්න ඉන්ද්‍රියන් පහ ගැන, කියවුනේ අතහරින්න නැවත නැවත ඇලෙන ස්වභාවය නන්දි රාගය පිළිබඳව, වේදනාවට ඇලෙන ස්වභාවය පිළිබඳව නැවත නැවත බැඳෙන ස්වභාවය, తත්‍ර తත්‍රාබිනන්දනේ නැවත නැවත ඇලෙන ගුණය පිළිබඳව, පුජ්‍යලත්වය පිළිබඳව අන්න ඒයි අතහරින්න ඕන. භෞතික දේ භෞතික දෙයක්. ඒක ඒ තුල තිබෙන්නේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වීම පමණයි. කය පවත්වා ගන්නකම්. ඊට පස්සේ වාහනෙන් වැඩකුත් නැහැ. ඊට පස්සේ ගෙවල් දොරවල් වලින් වැඩකුත් නැහැ. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් වලින් වැඩකුත් නැහැ මේ කය නැතිකොට. එසාව මේ කයට තියෙන බාහිර පහසුකම් ටිකක් විතරයි භෞතික දෑ කියලා කියන්නේ. ඒකේ ඇති තෘෂ්ණාවක් තණ්හාවක් නැහැ. ඒකේ තියෙන අවශ්‍යතාවල් ටිකක් තියෙන්නේ. ඒක හරියට තේරුම් කරගන්න. එහෙමනම් මේ ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? අධ්‍යාත්මිකවයි. එහෙමනම් ඒ අධ්‍යාත්මික ප්‍රශ්නය විසඳ ගන්න ඕන. බාහිරින් මේක විසඳන්න බෑ. දැන් ඒ එගොඩට ගියා කෙනා කවුද මෙතන? ඔයත් එගොඩට යන සූදානන්ද? හාමුදුරන්ගේ කතාවත් එක්කම එගොඩට පීනවද? එහෙම නැත්තම් මෙගොඩ ඉඳගෙනම කතාව ඇහුවද? ඈ නිසා එගොඩට පීනන්න, නුවණින් මේ හැමදේම අතහරින්න, නුවණින් හැමදේම අතහරින්න, සිතෙන් හැමදේම අතහරින්න. අර කියන ලද සියල්ල අතහරින්න. මොනවද අතහරින්න කියන්නේ? සතර මහා භූතයෝ අතහරින්න. සර්පයෝ හතර දෙනෙක් උගුල්ල කව කව පොව පොව නාවනාව තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ, දෂ්ට කරනවා. සර්පයෝනේ කිරි දුවා ගන්න කන්න දෙනෝ විතරයි. සර්පයෙක්ගෙන් කිරි දුවා ගන්න, ගොම ටික ගන්න, වත්ති වැඩ කරව ගන්න නේ. ඒ නිසා ඒකෙන් පෙන්නන්නේ මොකද? ඒ ප්‍රයෝජනය නැති දෙයක් කියන එකයි. සර්පේ වගේම දරුණු ස්වභාවයක් තියෙනවා, දෂ්ට කරනවා. හොඬ වැරදුනොත් දෂ්ට කරන ස්වභාවයක් තියෙනවා. ඒකයි එහෙම කියන්නේ. දැන් වදකයෝ, වදකයෝ කියන්නේ පීඩාවල් පහුනවන අය. මේගොල්ලෝ තියා මේගොල්ලෝ යාළු කරගෙන මිත්‍ර කරගෙන තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඉතින් අපි කරන්නේ මොකොමද? මේ වදකයන්ගෙන් බේරෙන්නේ නැහැ. වදකයන් කොහොම හරි යාළු කරගෙන තියාගෙන ඉන්න බලනවා. තියාගෙන ඉන්න පුළුවන්ද? බෑ. ඒක හරියට පාතාල කල්ලියක් වගේ. වදකයෝනේ ඉන්නේ. එක දවසක් ඇවිල්ලා 10000ක් ඉල්ලනවා. ඊට පස්සේ තව 10000ක් ඉල්ලනවා. දිගට දිගට මේ මිනිස්සුන්ට පීඩා පමුණවනවා. පාතාල කල්ලි. එතකොට පාතාල කල්ලියක් වදකයෝ වගේ පස් දෙනෙක් කියනවා, දැන් මේගොල්ලොන්ගෙන් බේරෙන්න ඕන. පාළු ගෙවල් පහක් තියෙනවා. මේ ඉන්ද්‍රියන් පහම පාළුයි. නිතරම හොඳ පාළුවෙන් තියෙන්නේ. අර හොරු පැන්නහම තමයි ඒකේ සෙනග ඉන්නේ. දැන් ඇහැ කියන්නේ හරි ප්‍රභාසරයි. ගැටලු ඔක්කොම පවතින්නේ හොරු පැන්න ගම. කන කියන්නේ හරි ප්‍රභාසර එකක්. ඔහි තියෙනවා පාඩුවනි කම්ම කම්බෙරේනේ. නමුත් ඇහෙන දේවල් ඔස්සේ තමයි අන්න පීඩාවල් පැමිණෙන්නේ. නාහේ කියන්නේත් ඔහි නාස් කපොල්ල උච්චරයි. පාලුගයක් මොකක්වත්ම නැහැ ඒකේ. අර හොරු පැන්නාම තමයි මේ කලබලේ හටගන්නේ. හැබැයි මේව වෙන වෙනමත් නෙමේ. මේ මේ ඔක්කොම ටික එකට නේද ක්‍රියාත්මක වෙන්නේ. ඈ දැන් හොරු පයින්නකොට කම්පන වේගයන් හටගන්නේ පංච උපාදානස්කන්ධය හරහා. ඒතකොට පංච උපාදානස්කන්ධය වැඩ කරන්නේ පංච ඉන්ද්‍රියන් හරහා. ඈ පංච ඉන්ද්‍රියන් වැඩ කරන්නේ නන්දි රාගයේ සමග. ඒ ඔක්කොමත් එක්ක බැඳෙනවා සතර මහා භූතයන්ට. ඉතින් මේවා අවිනිර්භෝගික එක රටේ වැඩ ටිකක්. එක පළාතේ එක රටේ වැඩ ටිකක් තියෙන. එහෙමනම් එයා තීන්දු තීරණ ගන්න ඕන මොකද? මේ රටෙන්ම මම අයින් වෙන්න ඕන, මේ රටෙන්ම මම නිදහස් වෙන්න ඕන කියලා. මුළු රටෙන්ම නිදහස් වෙන්න ඕන කියලා අදහස් කළා මොකද කරන්නේ? රට අතහැරලා යන්න ඕන. කොහේ රට? මේ තියෙන්නේ, ඔය තියෙන්නේ, හැමෝගෙම ළඟ ඔය තියෙන්නේ මොකද්ද? ඔය තියෙන රට. ඔය බඹයක් පමණ ශරීරය තමයි ඒ ලෝකය, ඒ රට. එහෙමනම් ඔය රටෙන් එතර වෙන්න ඕන. ඒකට කියන ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවනෝ. බුදු පියාණන් වහන්සේ යම් යම් අවස්ථාවන් වල මේකම කියනවා. චක්කුණා සංවරෝ සාදු සාදු, සෝතේන සංවරෝ, ගහානේන සංවරෝ සාදු සාදු, ජීවහාය සංවරෝ, කායේන සංවරෝ සාදු සාදු, සම්බත් සංවරෝ කියලා මෙහෙම පැහැදිලි කරන්නේ. මේ ඔක්කොම සංවර කරනවා කියන එකෙන් පැහැදිලි කරන්නේ ඒකමයි. ඒකයි අපි කියන්නේ හැම සූත්‍ර දේශනාවකම බුදුහාමුදුරුව මේ නිවන් රසය තමයි, නිදහස් වීම ගැන තමයි කතා කරන්නේ. ඉතින් මිදෙන්න ඕන. කොහොමද මිදෙන්නේ? විශේෂ ඥානයකින් මිදෙන්නේ. දැන් බලන්න අර ගඟ තරණය කරපු විදිය. විශේෂ අන්දමකට වින්දේ. දැන් මෙයාව මේ ගඟ තරණය කරන්න ගියොත් එහෙම පංච උපාදානස්කන්ධය අරගෙන ගිලිලා මැරෙනවා. මොකද අවිද්‍යාවෙන් තෙත් වෙනවනේ. තෙත් වෙච්ච ගමන් ගඟේ අවිද්‍යාව ගිලිනවා. සතර මහා භූතය අරගෙන පීනන්න ගියා නම් මොකද වෙන්නේ? ගිලිනවා. ඈ පංච ඉන්ද්‍රියන් අරගෙන ගියා නම් මේ ගඟෙන් පීනන්න මොකද වෙන්නේ? ගිලිනවා. මේ ගොඩාක් අයට මේ ගඟ තරණය කරන්න බැරි වෙලා තියෙන මොකද දන්නවද? ගඟට බහින්නේ සතර මහා භූතය අල්ලගෙන. ඒකට මිදෙන්න බෑ. ගඟට බහින්නේ පංච උපාදානස්කන්ධයත් කර පින්නගෙන කොට්ට පැදුරු හට්ටි වලන් ටිකක් අරගෙන නිවම්පුරේට යන්න ඕන කියලා. පංච උපාදානස්කන්ධයේ අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන හට්ටි වලන් ටික දාගන්න ඔක්කෝ ටික. ඒ වදකේ උපස් දෙනෙත් කරේ තියාගෙන නිවම්පුරේට යන්න හදනවා. එතකොට ගිලිලා මැරෙනවා. අර පාළු ගෙවල් ටිකත් අරගෙනයි යන්න හදන්නේ. එහෙ ගියත් එතකොට නිවම්පුරේත් යුද්ධ. නිවන් පුරේ ප්‍රශ්න ඇතිවෙනවා. ඉතින් පාළු ගෙවල් මෙහි දාලා යන්න ඕන. මේ රටත් අරගෙන පීනන්නයි හදන්නේ. පුළුවන් කමක් නැහැ. එතකොට ගිලිනවා. එහෙමනම් අත්හල යුතු ධර්මතා අතහැරලා ඔබ පීනන්න. කොහොමද? අතහැරලා පීනන්න. ඒවිත ඔබ අවිද්‍යාව නැමැති අර මහා ගඟේ ගිලෙන්නේ. ඒ ගඟේ ගහගෙන යනව හැමදේම අර අර්ථය කලින් කියපු ඒ සීළු දේම ගහගෙන යනවා. ඒ ගහගෙන යනෝ ඒ ගඟේ ඒවත් අරගෙන පීනන්න බෑ. ඒ වයින් දුරු වෙලාම තමයි මේ ගඟෙන් පීනන්න පුළුවන්. සතර මහා භූතයෝ තියෙන අවිද්‍යාව නැමැති ගඟේ ගඟට අයිති දෙයක්, අවිද්‍යාව නැමැති ගඟට අයිති දෙයක්. ඒ ගඟ ඒව ගෙනියන්න දෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය කියන්නේ අවිද්‍යාව නැමැති ගඟට අයිති දෙයක්. ගඟේ ගහගෙන යනෝ. ඉන්ද්‍රියන් පහ කියලා කියන්නේ අවිද්‍යාවට අයිති දෙයක්. නන්දි රාගය කියලා කියන්නේ අවිද්‍යාවට අයිති දෙයක්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන්නේ අවිද්‍යාවට අයිති දෙයක්. ඒ සියල්ලම අත්හරින්න. ඒ සියල්ලම අත්හරින්න. ඒ සියල්ලම අත්හරින්න. සියල්ලගෙන්ම විනිර්මුක්ත වන්න. නිදහස් වන්න. ඒ සියල්ලගෙන්ම නිදහස් වන්න. ඒ නිදහස දැන් මේ මොහොතේ ලබන්න. ඉගොඩට ගියත් නිගොඩ ලෝකයේ පරණ විදියට මේ දේවල් ඒ විදියටම තියෙනවා. මෙගොඩ සර්පයෝ ඉහුම ඉන්නවා. මෙගොඩ වදකියෝ ඉහුම ඉන්නවා. මෙගොඩ පාළු ගෙවල් හොරු නැවත නැවත පීඩාවට පත්වෙන ගුණය මෙගොඩ තියෙනවා. ඒගොඩ ඉඳන් එයා බලනෝ දැන් මම ඒවට හසු නොවි ඉන්නවා විතරයි. ඒ දේවල් මමත්වයෙන් බලන්නේ නැතෝ ඉන්නවා පමණයි. පුජ්‍යලත්වයෙන් බලන්නේ නැතෝ ඉන්නවා පමණයි. ශරීරේ දිරායෑම මගේ දිරායෑම නොවේ. ශරීරේ ලෙඩවීම මගේ ලෙඩවීම නොවේ. පංච උපාදානස්කන්ධේ පීඩා මගේ පීඩා නොවේ. ඒ විදිහට බලන නිසා මොකද වෙන්නේ? උපදින ඕනම පීඩනයක් වැඩි වෙන ගුණය නෙමේ තියෙන්නේ, සංසිඳෙන ගුණය, නිවෙන ගුණය හට ගන්න. දැන් ගින්නක් ඇවුලුනහම ඒ ගින්න ඇවිලෙන්නේ දිගට දිගට ඇවිලෙන වර්ග තිබුණොත්, තව එකතු වුණොත්. එහෙම නැත්තම් ජලයට ගිනි කූරක් ගහලා දැම්මොත් මොකද වෙන්නේ? නිවෙනවා. පෙට්‍රෝල් එකකට ගැහුවොත් එහෙම ගිනි කූරක් පත් වෙනවා. එහෙමනම් මේ සිතේ තිබෙන්නා වූ අර ආකාරයේ අවිද්‍යාත්මක බැඳීම් ගැටීම් ටික නැත්තම් මොකද වෙන්නේ? ගිනි කූරු ගහලා දාන ජලය භාජනයක් වගේ වෙනවා. කොච්චර පත්තු කරලා දැම්මත් නිවෙනවා. එහෙමයි. කොච්චර සරවචනයක් ආවත් ඒක ජල වාදනයකට ගිනි කූරක් ගහලා දැම්මා වගේ. ඒ විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ හයෙන්ම ගිනි කූරු ගහලා වැටුණත් ඉක්මනින් නිවි යන ගුණයක් තියෙනවා. හේතුව නැවත නැවත අවිද්‍යාත්මකව ඒ ගිනි ගන්නා වූ ස්වභාවයන් ඒ තුල ඔහු තුල නැති නිසා. හැබැයි ඇති වෙන ස්වභාවයේ ඇති තියෙනවා. ඒක සිදුවෙන ස්වභාවයේ තියෙන සිදුවෙන ස්වභාවය තුල නිවෙන ස්වභාවයේ තියෙනවා. ඒ නිවෙන ස්වභාවය තුල ඇවිලින් නැති ගුණය නිසාම නිවීමක් තියෙනවා. ඒකයි නිවන කියලා කියන්නේ. හැම දෙෙම නිවා දමන්න පුළුවන්. එහෙමනම් මේ ලෝකේ මිනිස්සෙකුට සියලු ප්‍රශ්න ඇති කරන, බාධක ඇති කරන, කම්පන ඇති කරන එකම බලපෑගේ මොකද්ද? පුජ්‍යලත්වය. මමත්වය තමයි සියලුම ප්‍රශ්න ඇති කරන්නේ. සියලුම ගැටලු ඇති කරන්නේ පුජ්‍යලත්වය. මමත්වේ නෑ කියලා කියන්නේ සතර මහා භූතය තුල නෑ කියන එක. මමත්වේ නෑ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය තුල නෑ කියන එක. මමත්වේ නෑ කියලා කියන්නේ ඉන්ද්‍රයන් පහ තුල තමන් නෑ කියන එක. මමත්වේ නෑ කියලා කියන්නේ නැවත නැවත අවිද්‍යාත්මක නන්දි රාගයට ඇලෙන ස්වභාවයෙන් නෑ කියන එක. ඒ නිසා අතහැරින්න ඌමනා පළවෙනි කාරණය තමයි ඒ දෘෂ්ටිමය වශයෙන්. දැන් පළමුවෙන්ම ඥාන දර්ශනයක් ඇති කර ගන්න කෙනෙක් එයා ආත්මීය අවබෝධයෙන්ම පුජ්‍යලත්වයෙන් ඉවත් වීමේ දර්ශන ඥානය උදා කර ගන්නවා. ඒක අතිශයින්ම අපහසු කාර්යයක්. ඒක දැනුමක් නෙමෙයි. දැනුමකින් මෙතන පුජ්‍යලයක් නැහැ කියලා හිතන එක නෙමෙයි. එතකොට ඒක සංකල්පයක්. ප්‍රත්‍යක්ෂ භාවයට පත් වෙනවා. ප්‍රත්‍යක්ෂ භාවයට පත් වෙනවා කියන්නේ මේ අර කයේ සියල්ල බහා තබනවා. සතර මහා භූතිය අත්හරිනවා. සතර මහා භූතිය අත්හැරියට පස්සේ දැනෙන එක ගුණයක් තියෙනවා. ඕන කෙනෙකුට තමන් සත්‍ය අවබෝධයේද නැද්ද කියලා ඔන්න හොයාගන්න පුළුවන්. සාමාන්‍ය පුතජන ශරීරයක් තියෙන මිනිස්සෙකුට දැනෙන දේ තමයි නිතරම තමන්ගේ ශරීරය අර හාල් මුට්ටක් වගේ මේ පොළොව උඩින් තියලා තියෙනවා. පුටු උඩින් තියලා තියෙනවා මේ ශරීරයේ බර පුටුවට, පුටුවෙන් පොළොවට බරයි කියන එක දැනෙනවා. ඒ කියන්නේ සතර මහා භූතයෝ අධ්‍යාත්මික වශයෙන් අල්ලගත්ත සිතකට දැනෙන දේ මම හොයා ගන්න පුළුවන්. තවන්න දැනෙනවා මම හාල් මුට්ටක් තියලා තියෙනවා වගේ මේ පොළොව මතින් පොළොව උඩින් තියලා තියෙන්නේ කියලා. මොකද මේ සතර මහා භූතය අත්හැරපු කෙනාට මොකද දැනෙන්නේ? එහෙම දැනීමක් නැහැ. එහෙම දැනීමක් නැහැ. ඒ නිසා සතර මහා භූතයෝ අර මනසින් අල්ලපු දෘෂ්ටියෙන් අල්ලපු අධ්‍යාත්මික ගැඹුරු සිතින් අල්ලපු ගුණේ තියෙන කෙනෙකුට තේරෙනවා මේක බරයි, පොළොවට බර දීලයි මම ජීවත් වෙන්නේ කියලා තේරෙනවා. මොකද යා මේ ලෝකය මගේ කරගෙන ඉන්නේ. මොකද්ද? ශරීර ලෝකය මගේ කරගෙන ඉන්නේ. සතර මහා භූතයෝ අත්හරපු කෙනා ඒ ශරීර ලෝකය ලෝකෙට අතහරිනවා. එනිසා ශරීරේ බර නැහැ. ශරීරේ බර සැහැල්ලු වෙනවා. ශරීරේ බරෙන් නිදහස් වෙනවා. ඊළඟට පංච උපාදානස්කන්ධ වේගය ඇති වෙනකොට ඒ තුල හට ගන්න දේ තුල ඒ කම්පන තුල තමන් ඉන්නේ නැහැ. මම ඉන්නේ නැහැ. පුඤ්ජලයා හැටියට පෙනී හිටින්නේ නැති නිසා අවිද්‍යාත්මක දේවල් තමන්ගේ නොවන දේවල් සංඥා වශයෙන් රූප වශයෙන් වේදනා වශයෙන් සංකාර විඥාන වශයෙන් අල්ලන්නේ නැති නිසා මොකද වෙන්නේ? එයාට පීඩා නැහැ. මේ ඔක්කොම පීඩා තියෙන්නේ ඒව අල්ලගෙන ඉන්න නිසා. මේ මානසික ස්වභාවයන් අල්ලන්න ගියාම තමයි පීඩාවල් තියෙන. මානසික ස්වභාවල් අල්ලන්නේ. ඉන්ද්‍රියන් 6 මම මගේ ආත්මය මගේ ගෘහය මා වාසය කරන්න ඕන තැන කියලා ගේ හදාගන්නේ. ඔයත්තන්ගේ ගේ කොහෙද තියෙන්නේ? ඇසේ කනේ නාසයේ දිවේ ශරීරයේ තමයි. ඉතින් යාළුව එනෝ යනෝ නිතරම ඔය ගෙතරට. නේද? යාළුව එනෝ යනෝ. රූප නැමැති යාළුව ඇහැට එනෝ යනෝ. සංග්‍රහ කරනවා. නේ? සමහර අයත් එක තරහ වෙනවා, සමහර අයත් එක විහිළු කරනවා, සමහර අය සෝදුව පිළිගන්නවා. රූප කියන යාළුව ඇවිල්ලා යනවා මේ ගෙදරට. ඊට පස්සේ කන කියන එකද, ශබ්ද කියන යාළුව එනෝ යනෝ. ගන්ධවලටත් එහෙමයි. ඉතින් ආවහම ඒකලොත් එක ටික වෙලාවකදී සාකච්ඡා කර කර ඉන්නවා. සමහර යාළුව ආපු ගමම්ම යනවා, සමහර යාළුව බොහෝ දුරට සාකච්ඡා කර කර ඉන්නවා. ඒක තමයි ස්වභාවය. දැන් කියන්නේ මේ ඔක්කොම යාළුවෝ ටික එලවන්න කියන්නේ. දැන් අපි දැන් ගොඩක් වෙලාවට කියලා දෙන්නේ ජනප්‍රිය බුද්ධාගමේ මේ යාළුවෝ ටික එලවන්න. ගේ තියාගන්න. ඒක හරියන්නේ නැහැ. ගේින් නිදහස් වෙන්න ඕනේ. යාළුවෝ එලවලා හරියන්නේ නැහැ. ඒ ගේ තියෙනකන් යාළුවෝ එනවා. සතර මහා භූතයෝ මගේ කියලා අල්ලගෙන නඩත්තු කරනකන් සතර මහා ධාතු දෂ්ට කරනවා. සර්පය හතර දෙන දෂ්ට කරනවා. එකයි ස්වરૂපය. වදකයෝ පස් දෙන වදකයෝ පස් දෙනෙක් හැටියට නැතුව බාරගත්තොත් එහෙම මේගොල්ලෝ මට ඉන්න හොඳම කල්යාණ මිත්‍රයෝ කියලා මොකද කරන්නේ? හිරිහර කරනවා. මිත්‍ර ප්‍රතිරූපයක් තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. සිත කියලා කියන්නේ මමත්වයේ කියලා කියන්නේ මිත්‍ර ප්‍රතිරූපයක්. දැන් හැම කෙනෙකුටම මමත්වයේ පේන්නේ කොහොමද? අපි මේ කරන ඔක්කොම කරන්නේ මොන කුමක් සඳහාද? මමත්වයේ සඳහා. ඈ? මමත්වයේ සඳහා. ඉතින් මේ මමත්වයෙන් යුතු සමාජයේ අමුතු සමාජයක් මේක. මහා පුදුම සමාජයක්. ඒ සමාජයේ සම්මත කරගන්න විදියකට තමයි ඒ සමාජය තුළ ගෞරවය කියන එක හම්බ වෙන්නේ. දැන් අපි ත්‍රිවිලරෙහිකින් ගිහිල්ලා බහැපු දවසට කිසි මිනිස්සෙක් හිනා වෙන්නේ නැහැ, මොකුත් නැහැ. වාහනෙන් ගිහිල්ලා බැස්සාම අඳුරන්නේ නැති අයත් අඳුරනවා. හිනා වෙනවා, ඔළුව කහනවා, ඔක්කොම කරනවා. ඒ මොකද? ඒ හැටි. බණකට ගියත් සමහර තැන්වල ත්‍රිවිලරකින් ගියොත් එහෙම පිළිගන්නේ නැහැ. ඉතින් සමහර තැන්වල නම් කියනෝම යාමුදුර හයරකට හරි වාහනයක් අරන් එන ත්‍රිවිලරකේ නම් එන්න එපා. හෙටෙන්න හොඳ නැහැ කියලා කියනවා. ඒකතර ලෝකේ සමාජයේ හැටියේ. ඒකතර මේ අපිව අඳුනගෙන ගරු කරන අය කියලා කියන්නේ සද්ධර්මය අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ගරු කරන අය. අනිත් අය ඔක්කොම ගරු කරන්නේ මොනවලද? ඒ පිටින් පේන දේවල් වලට. පිටින් තියෙන දේවල් වලට තමයි මේ ගරු කරන්නේ. ලෝක සම්මතයේ තියෙන දේවල් වලට තමයි ගරු කරන්නේ. හැබැයි අද සමාජයේ ප්‍රධානම ගරු කරන සාධකය මොකද්ද? ඥාණය, ගුණය, ඒවට නෙමෙයි මොනවලද ගරු කරන්නේ ප්‍රධාන සාධකයෝ මොනවලද ගරු කරන්නේ කරේ දාන මාලෙට අතේ දාන සපත්තුද අතේ සපත්තු දාන්නේ නැහනේ කකුලේ දාන සපත්තු වලට අතේ දාන මේ ඔරලෝසුවට යන වාහනේට සාකරන තනතුරට තනතුර නැති වෙච්ච ගම ආයෙත්ින් මුකුත්ම නැහැ. දැන් බලන්න නේද ජනාධිපතිවරු වෙලා හිටපු කට්ටිය වෙලා ඉන්නකම් මොකද අම්මෝ සර් කියන්න ඔළුව නමන්න කී දහහක් හිටියේද? අනේ ආව ගියා දන්නේ නැහැ. දැන් චන්ද්‍රිකාන ඕන එනෝ යනෝ දන්නේ කවුරුත්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ කාලේදී අපි ඒවෙන් ඉතින් උද්ධාමයටපත් වෙලා හිටියට ඇති වැඩක් නැහැ. ඉතින් ওই தත්ත්වය අපි තරුණ කාලෙම දැනගත්ත මේ මිත්‍රයන්ගේ ස්වභාවය මේකයි. යාළුවෝ කියන අයගේ ස්වභාවය මේකයි. මේ යාළුවෝ කියන්නේ මාළුවෝ කියලා මම තේරුම් ගත්තා. යාළුවෝ ඉන්නවා. හොඳට උදව් කරන කල්යාණ මිත්‍රයෝ හිටියයි හිටපු නිසා තමයි ධර්මයේ දැක්කේ. ඒත් මේ පුහු පිරිසකුත් හිටියා. ඒගොල්ලෝගේ ඇති වැඩක් නැහැ. ඒ නිසා ඒ කරුණ හරියට පින්නතුන් පැහැදිලිවම අවබෝධයට පත් කරගන්නට ඕනේ. එහෙම අවබෝධයට පත් කරගත්තට පස්සේ මේ පංච උපාදානස්කන්ධයේ මන කියන කෙනා මිත්‍ර ප්‍රතිරූපයක් හැටියට තිබුණට ඒක පසුපස ගියොත් එහෙම මොකද වෙන්නේ? මුලාවටපත් වෙනවා. එක රජ කෙනෙකුට උමනා වුණා රත්තරම් පාට මුවෙක් හිටියා. මේ මුවාව පන පිටින්ම අල්ල ගන්න ඕන. අල්ලගෙන තමයි ආහාරයට ගන්න ඕන කියලා හිතුවා. එයා කවුරුත් විදලා හරියන්නේ නැහැ. එයාට මේ මුවාව අල්ල ගන්න ඕන කිව්වා. ඉතින් මේ මුවාට විදලා අල්ලන්න බැලුවා. විදලා අල්ල ගන්න බෑ. ඉතින් රජතුමා අනබෙරයක් යවුවා මේ මුවා අල්ලලා දෙන්න කැමති කෙනෙකුට. මෙච්චර කහවණු දෙනෝ තෑගි දෙනෝ කියලා අනබෙරයක් යවුවා. ඒක පුජ්‍යලේ ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා කිව්වා මට දෙන්න මේ තනකොළ මිටියකි පැණි හැලියකි දෙන්න කිව්වා. දැන් මේ පැණි ගාපු තනකොළ මිටියයි පැණි හැලියයි තියෙනවා. දැන් මේ ගිහිල්ලා ඉස්සෙල්ලාම මේ මුවා යාළු කරගන්න වැඩපිළිවෙලක් කළා. මොකද කරේ? අර තනකොළ වල පැණි ගාලා ආවා. දැන් නිකම්ම තනකොළ වෙනද කෑවේ අද පැණිත් එක්ක තනකොළ කන්නේ රසයිනේ. රසට කනවා. කෑවට පස්සේ දැන් ඊට පහුවෙන්දත් ඊට මෙහයින් ටිකක් ගහලා ආවා. ඊට මෙහාටත් ඇවිල්ලා තනකොළ කෑවා. දැන් මේ සතාට ටික කාලයක් ගිහාම පැණි නැතුව තනකොළ කන්න බැරි ගැටයක් ඇති වුණා. ඇයිද? රහට හුරු වුණා. ඊට පස්සේ මොකද කරේ? අර අතේ තියෙන තනකොළ මිටියේ පැණි ගාලා කන්න දුන්නා. කන්න දුන්නාම ටික ටික ටික ටික ටික ටික මෙයා රජමාලිගේ පැත්තට අර කොටුව පැත්තට යනවා. එයාව කොටු කරගන්න තියෙන කොටුවක් ගහලා තියෙන ඒ පැත්තට යනවා. ගියාට පස්සේ එයා ඒකට කොටු වෙනවා. අන්න ඒ වගේ කියනවා මහණෙනි. මේ මනසේ ස්වභාවය. මනස මිහිරි ප්‍රසන්නයි. කාගෙයාද? රජතුමා තමයි මාරයා. රජතුමා තමයි මාරයා. එයා දුන්න මේ උපායශීලී මායාකාරයට අවිද්‍යාවට දුන්න මේ රත්තරම් මුවා වටින කෙනා අල්ලන්න කියලා. එතකොට මොකද වෙන්නේ? එහෙමනම් මේ මන කියන ධර්මතාවයේ සනහන්න ගිහිල්ලා මන කියන ධර්මතාවයේ පූර්ණත්වයට පත් කරන්න ගිහිල්ලා කොටු වෙනවා සීලු දෙනාම. යුරෝපයේ රටවල් වල මේ මිනිස්සු විඳින්න පුළුවන් උපරිම සැප සම්පත් හැමදේම විඳලා දැන් ඒ මිනිසුන්ට තිත්ත වෙලා. දැන් තේරුම් කරගත්තා සින්දු කියලා ගායලා නටලා ඒ වයින් සතුටු වෙන්න පුළුවන් කම නෑ කියලා තේරුම් කරගත්තා. පංචකාමයෙන් පංච ඉන්ද්‍රියන් පිනවීමෙන් මේක පූර්ණත්වයටපත් වෙන්න බෑ කියලා තේරුම් අරගෙන දැන් ඔන්න හොයනවා අධ්‍යාත්මික ලෝකය. එනදවල් හැසෙලු දෙනාටම සියලු පහසුකම් තියනවා, ඔක්කොම තියනවා, මානසික සැනසෙල්ල තමයි දැන් gedara අඩු වෙලා තියෙන්නේ. එතකොට වෙනම ගරාජ් එකක් හදන්න සිද්ධ වෙනවා, ශාලයක් ශාලාවක් හදන්න වෙනවා මානසික නිදහස උදා කර ගැනීම සඳහා, නේද? එහෙම තනක් හැම ගෙදරකම තියෙන්න ඕන බුදු කුටිය, අධ්‍යාත්මික ගවේෂණය කරන තැන, අධ්‍යාත්මික නිදහසක් ලබන තැන ගෙදරකක් තියෙනවනම් හොඳයි. මොකද ජීවිතේට අවශ්‍යම දෙයක් ඒක. ඒක දෙයක් තියෙන්න ඕන. ඉතින් ඔබට මේ පාඩම් වලින් කියලා දුන්නේ සතර මහා භූතයන්ට නොරවැටෙන්න, පංච උපාදානස්කන්ධයට නොරවැටෙන්න, ඉන්ද්‍රියන් වලට නොරවැටෙන්න, නන්දි රාගයට නොරවැටෙන්න. ඒ තාමත් ඉන්නේ ඔය මහා භීෂණ ගොඩක් තියෙන ඒ කලබල තියෙන ලෝකේ නම් ඉක්මනින්ම මම මේ ලෝකෙන් නිදහස් වෙන්න ඕන කියලා වීරය කරන් වෙරදරා මහන්සි වෙන්න, නුවණින් ඔය සියල්ල අත්හරින්න, නුවණින් ඔය තියෙන වැරදි සංකල්ප හැම දෙයක්ම අතහරින්න. ඔබේ ඉන්ද්‍රියන් වලින් ඔබට කවදාවත් පිහිටක් වෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් අතහරින්න. ඔය ඇති කරගත්ත ධර්මයේ දැනුමින් කිසිම ඔබට පිහිටක් වෙන්නේ නැහැ. ඔක අතහැරලා දාන්න. ඔබ අල්ලගෙන ඉන්න සංකල්ප වලින් ඔබට කිසිම පිහිටක් නැහැ. ඔබගේ ශරීරයෙන් ඔබට කිසිම පිහිටක් නැහැ. ඔබගේ සිතෙන් ඔබට කිසිම පිහිටක් නැහැ. ඔබගේ ඉන්ද්‍රියන් වලින් ඔබට කිසිම පිහිටක් නැහැ. අතහරින්න. නැ ඕව නේද මමේ කියලා හිතාගෙන ඉන්නේ, ඕව නේද මගේ ආත්මේ කියලා හිතාගෙන ඉන්නේ, ඕව නේද මට පිලිසරණ පිහිට පිනිස පවතිනවායි කියලා හිතාගෙන ඉන්නේ. ඒක නේද? කම්ම බන්දු කම්ම පටිසරණෝ කිව්වේ ඕකයි. මම මිත්‍රයා හැටියට මොනවද මේ සිතේ ක්‍රියාවලිය යාලු කරන් ඉන්නේ? තමන්ගේ යාළුවා හැටියට, ඥාතිය හැටියට තියාගෙන ඉන්නේ තමන්ගේ හිත. දැන් ඥාතියෙද්ද යාළුවෙද්ද? නෑ, සතුරේ. දැන් තේරුම් කරගත්තා. සතුරු බලවේග ටිකක් තමයි මේ අපි බන්දු මිත්‍රයා හැටියට, හොඳම යාළුවා හැටියට තියාගෙන ඉන්නේ. ඒ නිසා ඒවා හොඳට ඉන්නවා, එක පාරට ප්‍රහාර එල්ල කරනවා. ඒක තමයි ස්වභාවය. ත්‍රස්තවාදයක් වගේ ඇවිල්ලා දෙයින් කතා බහ කරලා ගිහිල්ලා ඉවරලා ප්‍රහාර එල්ල කරනවා. බොහොම හොඳට මිත්‍ර වෙහසෙන් රජවරුන්ගේ වැඩ අරගෙන නොයිකුත් නොයිකුත් දේවල් අරගෙන දුෂ්ටපත් දෙල හැටි රජාව නැති කරලා දානවා. ත්‍රස්තවාදයක ස්වභාවය, උපායක් සීලීත්. ඒ වගේ තමයි ඔබේ මනසත් ඔබට මිත්‍රශීලීත්වයක් හැටියට පෙරුණට හොඳට බලන්න මේ මිත්‍රශීලීත්වයේ තියෙන යථාර්ථය. කෙලවරක් තියෙනවද කියලා බලන්න. ඉතින් අපි මේ ගමන් මඟට යොමු වෙන්නත් හේතුව ඒ විදියට බැලුවා. දිගින් දිගට හිතලා බැලුවා. යෝනිසෝ මනසිකාරයේ වඩලා බැලුවා. කොහොමද බැලුවේ? මේ ගන්න සිතුවිල්ල, මේ ගන්න අරමුණු, මේ ගන්න ප්‍රාර්ථනාව කෙලවරක් තියනවද, අවසානයක් තියනවද? නෑ. නොසෑහෙන පුජ්‍යලේක් වෙලා මේ යනවට වැඩිය හොඳයි සෑහීමටපත් වෙන කෙනෙක් බවටපත් වෙන්න ඕන. තමන්ට තමන් පිහිට කරගන්න. ඔබ තාමත් ආඩම්බර වෙනවා නම් ධනෙ නිසා, දේපල නිසා, දරුවෝ නිසා, නිලතාන තානාන්තර නිසා මෙහෙමත් මෝඩයෙක් කියලා ටොක්කක් කනගන්න. ඕමෝය සතුට ලබයි තා අවුරුදු 10ක් තා 15ක් දැන් විශ්‍රාම වයසේ ඉන්නේ ඈ තා අවුරුදු 25ක් එතකොට කවුද සතුට වෙන්නේ ඈ එතකොට කොහොමද ආඩම්බර වෙන්නේ ඔය ඔක්කොම අහෝසි වෙනව නේද කියලා හිතන්න මේ 60 පැනපු අය 60 පැනපු අය එහෙම හිතන්න ඔක්කක් කරගන්න අපේ හාමුදුරු කෙනෙක් තමයි මට ඒක කියලා දුන්නේ එහෙම අවිද්‍යාත්මක සිතුවිල්ලක් ආවම ටොක්කක් කරගන්න කිව්වා. එහෙම ටොක් වෙනගන්න යන්න අවශ්‍ය නැහැ. බුදුහාමුදුරු ටොක් වෙනගන්න කියලා නැහැ. ඥාන විසුද්ධියක් ඇති කරගන්න. ඥානයෙන් තමයි මේ හැම දෙයකින්ම නිදහස් වෙන්නේ. නැවත නැවත අන්තයකට වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙන්න. නැවත නැවත භවාංග වෙන ස්වභාවයෙන් නිදහස් වෙන්න. භව නිරෝධ කරන්න ඕන භවාංග වෙන්න එපා. භවාංග වෙන්න එපා භව නිරෝධ කරන්න. දැන් මේ මොහොතේ හැම දෙනාගේම හිත භවාංග වෙලා තියෙන්නේ. ඈ භවයේ අංගයකටපත් වෙනවා. ඒ කියන්නේ මොනවද? සංකල්පයක තනි වෙනවා. ඉතින් මේක බොහොම ගැඹුරු වචන කියන ඒවා අර සරල අපි දන්න තැනට ගේන්න ඕන. සංකල්පයක තනි වෙනවා. භවාංග වෙනවා. එතකොට භවාංගයක හැමතිස්සෙම ඉන්නේ. ඒ භවාංගයක ඉන්නවනම් භවයේ ඉන්නේ. භවය කියන එක මෙතන තියෙන භව නිරෝධය වෙන්න ඕන. භව නිරෝධය වෙන්නේ මලාට පස්සේ නෙවෙයි මේ මෙතනම. ජීවත් වෙලා ඉද්දිම භව නිරෝධය වෙන්නේ. භව නිරෝධය සිද්ධ වෙන්න ඕන. ඥානෙන් අල්ලන්න එපා, ග්‍රහණය කරන්න එපා, විසඳුමක් ලැබෙන්නේ නැහැ, යාලු කරගන්න යන්න එපා. කවුද? සතර මහා භූතය, පංච උපාදානස්කන්ධය, ඉන්ද්‍රියන් පහ, නැවත නැවත විඳින ස්වභාවය, වේදනාව, නන්දි රාගය. විඳීම අල්ලගන්න යන්න එපා. විඳීම අල්ලගන්න යන්න එපා. ඒවයින් නිදහස් වෙන්න. ඒව ඔබට පිහිට පිණිස පවතින්නේ නැහැ. ලෞකික මිනිස්යාගේ ස්වභාවය බුදුහාමුදුරු උපමාවක් කළා. හැම ගහපු හරකෙක් වගේ කිව්වා. හැම ගහපු හරකෙක් හැමතිස්සෙම වේදනාව විඳිනෝනේ. ඇවිදගෙන ගියත් මැස්සු කනෝ. බිම වාඩි වුණ බිම ඉන්න සත්තු කනෝ, වැලි කැට ඇනෙනෝ. ජලයට බැස්සොත් ජලයේ ඉන්න මාළුව කනෝ. එතකොට මේ ලෞකික ලෝකයේ මිනිස්යා හමගහපු සතෙක් වගේ වේදනාව විඳිනවා. විඳවනෝ. විඳවන ස්වභාවයක් තියෙන්නේ. එහෙම දෙයක් තියෙනවා. අයිෆෝන් එක කනේ ගහගෙන කහුල් වනාගෙන සින්දු කියාගෙන ওই තරුණ පිරිස හිටියට ප්‍රශ්නවලට ගැටලුවලට සමාජයේ අභියෝගات එක්ක හැප්පෙන ගුණයන් එක්ක ඒවා ජය ගන්න ගුණයන් එක්ක කොච්චර දියුණුද කියන එකයි ගැටලුව. ලෝභ ද්වේෂ මෝහත් එක්ක කොහොමද ඒක ඇත්ත සටන් කරන්නේ කියන එකයි ප්‍රශ්නය. කෙනෙකුගේ ස්වභාවය දැනගන්නට පුළුවන්කම තියෙන්නේ ප්‍රශ්න ගැටලු මුකුවත්ම නැතුව ඉන්නකොට නෙමෙයි කෙනෙකුගේ හැබෑ ස්වභාවය දැනගන්න පුළුවන්කම තියෙන්නේ ගැටලු ප්‍රශ්න ජීවිතේට ආවහම. නිකන් ඉන්නකොට නම් කවුරුත් හොඳයිනේ නේද? නිදාගත්තාම කවුරුත් හොඳයි. කෙනෙකුගේ ස්වභාවය අඳුරගන්න පුළුවන්කම තියෙන්නේ අවදි වෙච්ච ගම. දැන් මොනතරම් සාන්ත කාලයක් අර තද නිින්නේ ඉද්දී ඔබ කාලය ගත කළාද? දැන් අවදි වෙච්ච ගමම කොහෙද කර කෙනා ඉස්සරහට ආවා? ඈ ඉංජිනේරුවෙක් ආවා, මහාචාර්යවරයෙක් ආවා, විශ්‍රාමික ගුරුවරයෙක් ආවා, අර දේන බගපණ්ඩිතකම් ඔක්කොම ඉස්සරහට ආවා. ඒක නෑ අවදි වුණා. ඊට පස්සේ හිතුවා මම මෙයා කියලා වෙමි මම වෙමි. ඊට පස්සේ මා විසින් ඔබ වෙත මොනවද කරන්නේ? පෝස්ට් කාඩ් යවනවා, මැසේජ් යවනවා, කෝල් කරනවා මම විසින් ඔබ වෙත. ඊට පස්සේ මම ඉන්නවා, ඔබ ඉන්නවා. වෙමි වෙත. ඔය නිදහස් වුණොත් කොහොමද නිදහස? අපි මේ ධර්මය දේශනා කරනකොට ගොඩාක් අය කියන්නේ තේරෙන්නේ නැහැ, මට මේක වටහා ගන්න අමාරුයි. ඉතින් මේක විශේෂ දහමක්, විශේෂ කාරණයක්. මේක යම් විෂයක්, කාරණයක්, සිද්ධියක් හැටියට කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබටත් විශේෂ කුසලතාවයක්, ඥානයක් තිබිය යුතුයි මේ විශේෂ ධාම තේරුම් ගන්න. එහෙම නැත්නම් ඒ ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන් කතාන්දර. දැන් මේ කියපු දේ මේ රටේ ස්වාමීන් වහන්සේලා කතාන්දරයක් හැටියට කියනවා. මේ සූත්‍රේ කතාන්දරය. බුදුහාමුදුරුවෝ මෙහෙම සූත්‍රයක් දේශනා කළා තියෙනවා කියලා කතන්දරේ කියනවා. කහන අයටත් කතන්දරයක් ඇඩේට එක බාර ගන්නවා. ඒකෙන් කවමදාකවත් විමුක්තියක් ලැබෙන්නේ නැහැ. සෞබත් මේක කතන්දරයක් හැටියට දැහුවේ එහෙම නැත්නම් ගමම් මගක් හැටියටද? මේක ගමම් මගක්, කතන්දරයක් නෙමෙයි. ඔබ පිළිබඳව ආත්ම ගවේෂණය කිරීම සඳහා ඔබට කැඩපතක් ඇල්ලුවා වාගේ. ධර්මයේ කැඩපතක් කොට සලකන්න කියන්නේත් ඒකයි. කැඩපතෙන් කරන්නේ ඇදහදා ගන්න එකනේ. එතකොට මේ ධර්මානුකූලව මේ පැහැදිලි කරපු ආකාරයට බලන්න තමන්ගේ ඇද කොහෙද තියෙන්නේ කියලා. ඒකයි. හැබැයි ඉතින් තියෙන ටික හරි කියලා හිතාගෙන හිටියොත් එහෙම යාට ඉතින් ඇද නැහැ. තියෙන ටික හරිනේ. ඇද තේරෙන්නේ හරියටම නිවැරදි සම්මා දිට්ඨිය කියන්නේ කවරක්ද කියලා ඥානනය කරගන්න කෙනාට. එතකොට එයාට ඇද පේනවා මේක සම්මා දිට්ඨියට හරිය ගැළපීම නැහැ. ඒක සම්මා සංකල්පයට ගැළපීම නැහැ. මේ සම්මා වාචාවට ගැළපීම නැහැ නැහැ කී කී පේන්න පටන් ගන්නවා. මේ විදිහට එයා හදා ගන්නවා. ඔබ තුලයි මේ වීරිය හට ගන්න ඕන. දක්ෂ, ඉතාම ජනප්‍රිය ලොකු ව්‍යාපාරිකයෙක්, එයාට පුළුවන් එයාගේ පුතාව ස්කෝලේ යවන්න නැතුව, විභාගලිය යවන්නේ නැතුව ගෙදර තියාගෙන ඉඳලා ලොකු මහත් උනාම ගිහිල්ලා තමන්ගේ දහස් ගානක ව්‍යාපාරිකේ ප්‍රධාන කළමනාකරුවා හැටියට වාඩි කරවන්න පුළුවන්. ඇයි? ව්‍යාපාරිකයාගේ පුතාවන බැවින්. ඊට පස්සේ මං අහන සිද්ධිය තමයි, පුතා ව්‍යාපාරේ කොරයිද කරන්නේ ඇයිද? මොකද වෙන්නේ? කරන්න බෑ. කරන්න බෑ. අන්න ඒ වගේ ඔබ තුලින් නැගෙන්න ඕන ධර්මය අපේ විසින් ඔබ තුල පෙරළුවොත් සිද්ධ වෙන්නේ ඕක. පැහැදිලිනේ? ඔබ විසින් ගොඩ වෙන්න ඕන තැනක්, ඔබ විසින් වීරිය වඩා ගන්න ඕන තැනක්. ඒකට ඔබම වීරිය කරන්න, ඔබගේම ස්වශක්තියෙන් වීරිය කරන්න. අපි රුකුලක් දෙන්න. එවිට තමයි ඔබ සාර්ථක කලබනාකරුවෙක් බවට පත් වෙන්නේ. මන් දන්න එක ව්‍යාපාරික මහත්මයෙක් ඉන්නවා. ඒ මහත්මයා ඉස්සෙල්ලාම ගිහිල්ලා තමන්ගේ පුතා උපාධියක් අරගෙන රට ඉඳලා ආවට පස්සේ දැම්මලා තියෙන්නේ පිරිසුදු කරන අංශයට. තමන්ගේ ව්‍යාපාරේ පිරිසුදු කරන්න කිව්ව මේ ඔක්කොම අනිත් කට්ටියත් එක්ක, සේවකයොත් එක්ක උන් දවස් දෙකක්ම එයාගේ ජොබ් එක පිරිසුදු කරනවා. අවබෝධය ගොඩනැගෙන කියනවා. ඊට පස්සේ දුන්නා ගේට්ටුවේ මුරකරු රස්සාව. ගේට්ටුව අරින්න ඕන, වහන්න ඕන, ගේට්ටුවේ ඒ සිකියුරිටි අංශය කරපු සියලුම රාජකාරි කරන්න ඕන, ලියන්න ඕන, එන යන වාහනවල නම්බර ඔක්කොම ලියන්න ඕන. දැන් සිකියුරිටි කරුවෙක් හැටියට තමන්ගේ උපාධිධාරී පුතා වැඩ කරනවා. ගෙදර අම්මා බයිනෝ. මෙහෙමත් ලැජ්ජ කරනවද? එනේ ඔහොම කරන්නේ. යා දැන් හොඳටම දන්නෝ ගේට්ටුවේ රාජකාරිය මොකද්ද. ඒ වගේ විවිධ අංශ ගණනාවක් තියෙනවා. ඒ අංශ ගණනාවටම දාලා කියන දැන් ඔය පුතා මේ පුටුවේ වාඩි වෙන්න කියලා තාත්තගේ පුටුවම දුන්නා. දැන් පුතාට මම මොකක් කියන්න ඕනේ නැහනේ. ඔයා ගේට්ටුවක් දන්නවා, පිරිසුදු කරන අංශෙත් දන්නවා, අනිකුත් අනිකුත් කාර්යයන් කරන අංශෙත් දන්නවා. දැන් කොහොමද කරන්න පුළුවන්ද මේක කියලා මම දැන් ඔයාගෙන් අහන්නේ. දැන් ඔයාට කරන්න පුළුවන් මේක. දැන් ලේසි. දැන් ඔළුවේ කිසිම වෙලාවක චකිතයක් තියාගන්න ඕනේ නැහැ කිසිම කාර්යයක් පිළිබඳව. ඔබ කෙනෙක් අත්හැරලා ගියොත් ඒ කාර්ය ඔබට කරන්න හැකියාව තියෙනවා. ඒ වගේ මේ මනසේ පරිපාලනයත් එහෙමයි. කෙනෙක් වාහනේ දාලා දාගෙන එක් කරගෙන යන ගමනයි, කෙනෙකු වාහනේ පදවගෙන යන ගමනයි අතර වෙනසක් තියෙනවා. ඒ නිසා ඔබේ වාහනේ ඒ ඔබ පදවගෙන යන්න ඒක සාර්ථකයි. බව පදවගෙන යන්න. අපි ඒකට උපදෙස් ලබා දෙන්න. නැත්තම් වාහනේ දාගෙන ගියොත් හැමදාම වාහනේ දාගෙන යන්න වෙන්නේ, කවදාවත් එයා වාහනේ යාම පදවගෙන යන්නේ නැහැ. අපිට නම් වාහනේ පදවගෙන යන්න පුළුවන්, පදවා යන්න දෙන්නේ අපේ කට්ටිය. ඒක වැඩි. එහෙම ගැටලුවක් නෑ. අධ්‍යාත්මයේ හොඳින් පදවන්න පුළුවන් නම් හරි. දැන් මුලින් මුල් හරියෙම අපි කියන්නේ නැහැ එයාට සකල විද වේදනාවන්ගෙන් කම්පනයන්ගෙන් තොරයි කියලා. 175ක් විතර ඒ කම්පන වේගයන් වලින් තොරයි මුල් අවස්ථාවන් වල. දැන් ආනන්ද හාමුදුරුවෝත් ඒ කාලේ සෝහාන් මාර්ගඵල ලැබලනේ ඔය අග්‍ර උපස්ථායක තනතුර ලබන්නේ. ඉතින් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ තමයි ලොකුම බැඳීම තිබුණේ වහන්සේට උපස්ථාන කරන්න ඕන කියලා. 84,000න් 80,000ක්ම දේශනා කරන්නේ උන්වහන්සේ මතක තියාගෙන. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවම අඬනවනේ නේ. ඒ නිසා මේ අඬන්න හැකියාව, තැවෙන්න හැකියාව තියෙනවා. ඒ විසාකා මහ උපාසිකාව සෝහාන් මාර්ගඵල ලැබේ අවුරුදු 7 දී. එතකොට ඔබම හිතාගන්න මේ අවුරුදු 7 දී දකින්න පුළුවන් දෙයක්, මේකට අනවශ්‍ය වටිනාකමක් දෙන්න එපා. මේකට අනවශ්‍ය වටිනාකමක් දීලා ඒක මුදුන් කොටසලකගෙන, අපි පහත් කොටසලකගෙන ඊළඟට වන්දනා කරගෙන ජීවත් වෙනවා. ඒක එහෙම වැඩක් නැහැ. මේ අවුරුදු 7 ළමයා කියලා කියන්නේ මේ අමුතු ඊළඟට ඒක බැරිකම තවත් ආරෝපණය කරන්න එකට අපේ හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? අය ඒගොල්ලෝ පින්වන්තයෝ, ඒගොල්ලෝ පාරමිතා පිරිච්චය, අපිට බෑ. බලන්න කොච්චර නරකද මේ වැඩි. ඈ අපි තුල තව ධෛර්යය ඇති කරන්න ඕනේ. එහෙනම් ඔබ තුලත් ඇති. ඒක අර බෑ කියන පදනමටම ගේන්න හදනවා, ඒකම තහවුරු කරගන්න හදනවා. එහෙම එපා. බලන්න බොහොම ලස්සන ජීවිතයක් ගත කරනවා. ජනපද කල්යාණයේ බවට පත් වෙනවා. රටේ රූප රාජිනී බවට පත් වෙනවා. එක වසරක මල්ලිකා දේවියත් එක වසරක රූප රාජිනියගේ වසරින් වසර පවත්වනවා. ඉතින් මහා ලතා පළඳනාව වගේ බොහොම ලස්සන මල් මේ මාල පළඳනාවල් පළඳගෙන ගිහින් තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. පිටින් යාචකයෝ වෙන්න හිඟන්න වෙන්න කියපු දහමක් නෙමෙයි නේද? දිනුවානම් දෙලොවම දිනුවාමය කියලා දෙලොවම සාර්ථක කරගන්න විශාල බලයක් කරගන්න මානසික සුවයක් කරගන්න මේ දහම තියෙන්නේ. එහෙම සේවාවක් කළේ නැත්නම් අර අනුරාධපුර යුගයක් නිර්මාණය වෙන්නේ නැහැ. අර නාලන්ද විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාල නිර්මාණය වෙන්නේ නැහැ. බොහොම සක්‍රීය පිරිසක් මේ අද තියෙනවා වගේ ඍණාත්මක ආකල්පයක් නෙමෙයි. දැන් අපි අය කියන්නේ ජීවිතයේ යථාර්ථය දකින්න කියලා. දැන් කියනවා අපේ ඥානানন্দ හාමුදුරුව හිතන්නේ මේ ජීවිතයේ යථාර්ථය කියන්නේ මේ මල පහ. ජීවිතයේ යථාර්ථය කියන්නේ ඇටකටු. ජීවිතය යථාර්ථය ප්‍රඥාවෙන් බැලලා ඒක කලකිරෙන්න ඕනේ. ඒක හැංගීම පුළුවන් තරම් උලුප්පන්න ඕන. ඉතින් සුභවාදී හැංගීම මොකද? ඒකත් හැංගීමක්. අසුභවාදී හැංගීම මොකද? ඒකත් හැංගීමක්. සුභවාදී අරමුණේ තියෙනෙත් නාම රූප ප්‍රියයි මනාපයි කාන්තයි. අසුභවාදී හැංගීමෙත් තියෙන නාම රූප ප්‍රියයි අමනාපයි අප්‍රියයි අකාන්තයි. ඒක තමයි නූගත්කම කියන්නේ. සද්ධර්ම අවබෝධයේ නැතිකම කියන්නේ ඒක. ප්‍රත්‍යක්ෂ නැතිකම කියලා කියන්නේ ඒක. උගත්කම තියෙනවා, ප්‍රත්‍යක්ෂ නැතිකම කියන එක තියෙනවා. ඉතින් සියලුම ස්වාමීන් වහන්සේලාත් මේ වෛරයෙන් හරි තරහෙන් හරි කරන දෙයක් නෙමෙයි. උන්වහන්සේලාගේ තියෙන අනවබෝධය නිසා කරන දෙයක්. ඒ නිසා ඒකට අනුකම්පා කළ යුතුයි. ඔබ අපත් එහෙම භාවනාවල් වල පැටළුනේ ඒකයි. අපිත් එහෙම කළා. මම ඔය හැම භාවනා ක්‍රමයක්ම ඔය හැම පිළිකුලක්ම වඩලා තියෙන කෙනෙක්. ඒ නිසා ඒ ඕනු භාවනාවක් අත්දැකීමෙන් කියන්න පුළුවන්. මට උගන්වන්න අවශ්‍ය කරන්නේ ආනාපාන සති කියන්නේ මොකද්ද, අසුබ භාවනා කියන්නේ මොකද්ද, කසීන භාවනා කියන්නේ මොකද්ද, අනිමිත භාවනා කියන්නේ මොකද්ද, ශූන්‍ය භාවනා කියන්නේ මොකද්ද. ඔය මොකුවත් මට උගන්වන්න කවුරුත් ඕනේ නැහැ. මොකද ප්‍රායෝගිකව මම අධ්‍යයනය කරපු කෙනෙක් මේ මොකද මේක අහුවෙන්නේ මට අවසානේ. මේ ඔක්කොම භාවනාවන් වලින් පීඩා විඳලා පිස්සු වැටෙන්නේ නැතුව ඔන්න මෙන්න තියලා කොහොම හරි බේරුණා. නැත්නම් ඒ එහෙම තත්ත්වවල එනකොට සාමාන්‍යයෙන් දැනුණා අපිට මේ මනස වෙන පැත්තකට යන්නේ, මේක ඉතල හොඳ නෑ කියලා අපි ඒක තේරුම් අරගත්තා. ඒ නිසා ඒවෙන් බේරුණා. බේරලා අවසානයේදී මේ ධහම හම්බෙන්නේ නැත්තම් මේ ලෝකේ පුරාම තවම හොයනවා. බලන්න මොනතරම් සතුටක්ද වෙන දෙයක් සෙවීමට අවශ්‍ය කරන්නේ නැති මට්ටමට පූර්ණත්වයකට පත් වෙනවා. මං කවදාවත් ආයිකාගෙන්වත් ප්‍රශ්නයක් අහන්නේ නැහැ. නිවන් දකින්නේ කොහොමද? නිවන කොහෙද තියෙන්නේ? නිවන මොන වගේද? මේ ආත්මේ නිවන් දකින්න පුළුවන්ද? ඒ වගේ ප්‍රශ්න මොනවම දාකවත් අහන්නේ නැහැ. අහන්න හිත පහළ වෙන්නේ නැහැ. ඇයි පහළ වෙන්නේ නැත්තේ? සීනි කටේ දාගෙන ඉන්න කෙනා සීනි පරිරහයිද කියලා අහනවද? නේද? ඒ වගේ ජීවිතේ ධර්මයේ තුල ඉන්න කෙනාට ධර්මයේ මොන වගේද කියලා අහන්න උවමනාවක් නැහැ. ඒකයි ජීවිතේ ස්වභාවය. දැන් මේ ධර්මයේ කියනකොට නිවෙනවා ඔය ඇත්තෝ. හිත නිවෙනව නේද? ඇයි ඒ නිවෙන්නේ? ඔය ඇත්තෝ සංඥා සංකාර විඥානවල දාන්නේ. සමහර ස්වාමීන් වහන්සේලගේ දේශන අහලා ඉන්නකොට කලකිරෙනවා ජීවිතේ. මොනවද කලකිරෙන්නේ? විශේෂයෙන්ම දේපල ගැන, වස්තු ගැන, සම්පත් ගැන, ඥාති ගැන, යාළුවෝ ගැන කලකිරෙනවා. කලකිරුණාට පස්සේ මොකද වෙන්නේ? අර කොම දාලා අතෑරලා මොකද කරන්නේ? සිවුරක් දාගෙන මහාන වෙනවා. මහාන වෙලා ඊළඟට මොකද පොරන්නේ? ආයි පරණ වැඩ ටික පටන් ගන්නවා. ඒක ඉතින් එහෙම නැතුව ඉන්න එපායි. ආයි බලනකොට ඒක වෙන ස්වරූපයකින් වෙන ඇඳුමකින් ආයි ඒ වැඩේම කරනවා. එහෙම දෙයක් නෙමෙයි. ඇඳුම් වෙනස් කරන්නත් නෙමෙයි මේ රටේ තියෙන්නේ අපරාධේ. අනවශ්‍ය ප්‍රමාණයක පුජ්‍යලෝ ඇඳුම් වෙනස් කරගෙන ඉඳලා වැඩක් නැහැ. අවශ්‍යකමක් තියෙන, හැකියාවක් තියෙන අය වෙනස් වෙලා එහෙම හිටියට කමක් නැහැ. අධ්‍යාත්මය වෙනස් කරන්න තියෙන. බුදුහාමුදුරු ඇඳුම් කිසි විටක අගය කළේ නැහැ. කින්තේ ජටාහි කින්තේ අජින සාතිය. ඇඳුම මොන ඇඳුමක හිටියත් මොන ඇඳුමක් තිබුණත් ඒක ඇත්තර වැදගත්කමක් නැහැ. ජටාවෙන් බ්‍රාහ්මණයෝ වෙන්නේ, ඇඳුමෙන් සිල්වන්තයෝ ගුණවන්තයෝ ඥානවන්තයෝ වෙන්නේ නැහැ. සුද්ධවන්තයෝ වෙන්නේ නැහැ. හාමුදුරුවරු වෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයෝ වෙන්නේ නැහැ ඇඳුමෙන්. අධ්‍යාත්මයෙන් වෙනස් වෙන්න. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. ප්‍රඥාව තියෙන උන කියන දේ විඳ දරා ගන්න පුළුවන් හැකියාවක් තියෙන උන කියන දේ කල්පනා කරන්න පුළුවන් හැකියාවක් තියෙන උන තමන්ගේ අධ්‍යාත්මය හඳුනන කෙනෙක් බවට පත් වෙන්න උන. තමන්ට තරහ යද්දි තරහ හඳුනන්නේ නැත්නම් එයාට නිවන් දකින්න බෑ. ලෝභයේදී ලෝභය හඳුනන්නේ නැත්නම් එයාට නිවන් දකින්න බෑ. කලබල වෙච්ච වෙලාවට හිත කලබලයි කියලා අඳුනන්නේ නැත්නම් එයාට නිවන් දකින්න බෑ. නිවිච්ච වෙලාවට නිවිලයි කියලා හිත තේරෙන්නේ නැත්නම් නිවන් දකින්න බෑ. ගැටලුව නම් ගැටලුව මෙන්න මෙයයි කියලා අඳුනන්නේ නැත්නම් නිවන් දකින්න බෑ. ගැටලුව මෙයයි කියලා අඳුනනවා නම් නිවන් දකින්න පුළුවන්. ගැටලුවේ ස්වභාවය මේකයි කියලා දන්නවා නම් නිවන් දකින්න පුළුවන්. ගැටලුවෙන් නිදහස් වෙන්නේ මෙහෙමයි කියලා දකින්න පුළුවන් නම් නිවන් දකින්න පුළුවන්. චක්ෂණශීලී බුද්ධියක් තියෙන ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන. කුඩාම කාලේදී ඒ කාලේ දරුවෝ නිවන් දැක්කේ විසාකාව වගේ පොඩි අය, සුනීත, සෝපාක, රාහුල වගේ අය නිවන් දැක්කේ ඇයි? බුදුරජාණන් වහන්සේ නිවැරදිදීම හරියට කියලා දෙනෝ. කියලා දෙනකොට පසු විචාරයක් නැතුව බහුබුද්ධි ඒකට එකතු කරන්නේ, තර්ක කරන්නේ නැතුව ඍජුව ඒ කාරණේ දිහා බැලුවා. විවෘත මනස, පොඩි ළමයි හරි විවෘතයි. විවෘත මනසින් බලන බලනකොට ධර්මය අවබෝධ වෙනවා. ඔබ පුරෝගෙන ඉන්නව නම් පුරෝගෙන ඉන්නේ මොනවද? මේ සංඥා ගොඩක් තමයි පුරෝගෙන ඉන්නේ. රූපේ කියන්නේ සංඥාවක්. වේදනාව කියන්නේ සංඥාවක්. සංඥාව කියන්නේ සංඥාව, සංකාරය කියන්නේ සංඥාවක්. විඥානය කියන්නේ සංඥාවක්. එතකොට හැම දෙයක්ම සංඥා ගොඩක්, මිරිඟු ගොඩක්. ඒ මිරිඟු ගොඩක් පුරෝගෙන ඉන්නේ මේකේ ජලයේ තියෙනවා. මිරිඟු පුරවගෙන ඉන්නේ මේකේ සාරයක් තියෙනවා, මේකේ වටිනාකමක් තියෙනවා. දැන් මම මේ වගේ කෙනෙක් වෙමි කියලා ආඩම්බර වෙනවට වැඩිය ආඩම්බර වෙන්න බැරිද මම කිසිවෙක් නොවෙමි කියලා? මේ මං ආඩම්බර වෙන්නේ එහෙමනේ. මම අහම කෙනෙක්, මෙහෙම කෙනෙක්, මෙහෙම කෙනෙක් කියලා නෙමෙයි ආඩම්බර වෙන්නේ. මං කිසිවෙක් නොවෙමි කියලා. ඒක බුදුම ආඩම්බරයන්නේ. ඒ ආඩම්බරේ කාටවත් කඩන්න බෑ. අර ආඩම්බරේ විඳින්න පුළුවන්. දැන් ඔනේක මහත්මෙක් මේ වාහනයක් නිසා ආඩම්බරෙන් හිටියලු. තමන්ගේ සර්විස් සෙන්ටර් එකට වාහනේ ගිනිල්ලා දාලා එයා බලාගෙන ඉන්නවලු, මේ සර්විස් සෙන්ටර් එකේ තියෙන ලොකුම වාහනේ මට තියෙන්නේ, වෙන කෙනෙකුට නෑ කියලා. ඉතින් එයා බොහොම ආඩම්බරෙන් මම තමයි ලොකුම වාහනේ අයිතිකාරය කියලා හිතාගෙන උන ආඩම්බර වෙලා ඉන්නවලු. අනිත් වාහන දිහා අඩු තක්සේරුවකින් බල බල, තමන්ගේ වාහනේ වැඩි තක්සේරුවකින් බලලා බොහොම අභිමානේ මාංජේෂ්ඨ විදියට ඉන්නවලු. ටිකක් වෙලා ඉන්නකොට 2012 අලුත්ම ඔප්ෂන් එක ආවිල්ලා, ටොප් ගල් අතර ගලාලු හැබැයි ඒ වගේ ජිප් එක. ඒවට අර අර මෙතෙක් වෙලා තිබුණු ආඩම්බරේ නැතුව ගියාලු. ෂා, මමත් ගන්න ඕන මේ වගේ එකක්. මඩ වඩා පින් කරලා නැති මෙයා. ඒක එයාට ඒ වගේ එකක් හම්බුනේ කියලා. දැන් එහා පැත්තේ තියෙනවලු පොඩි පර්ණ මිස්සුබිසි ජිප් එකක්. ඒක දිහා බැලලා හිතනවලු ඊට වඩා මගේ එක හොඳයි. මෙහා පැත්තේ එක දිහා බැලලා කියනවලු ඊට වඩා අවුරුද්දක් මගේ වාහනේ පරදයි. අන්න ආඩම්බරේ ස්වභාවය. කිසියෙක් වෙමි කියලා ආඩම්බර වුණාම වෙන දේ. තවත් කෙනෙක් ඉදිරියේ යම් කිසි මොහොතකදී දෙවෙනිය වෙනවා. මොඩන් දෙනෙක් අතර එහෙම නොවෙන්න පුළුවා. එහෙම වෙච්ච ගම වෙනවා. එනිසා වෙමි කියලා ආඩම්බර වීම නොමිදෙන එකක් නෙමෙයි. කිසිවෙක් නොවෙමි කියලා ආඩම්බරුන් කවමදාකවත් එයාට ප්‍රශ්නයක් නැහැ. ඒකයි ස්වභාවය. ඒකයි ස්වභාවය. ඒකයි ස්වභාවය. මම නම් ගමනක් යන්න පහසු වෙන විදියට පාවිච්චි කරනවා මිසක් තැනට යන්න ඕන විදියට යන්න ඕනේ කියලා එකක් නැහැ. මේ අහල බහල අල්ලපු වැටේ දුර පොඩ්ඩක් තිබුණොත් මම ත්‍රිරෝද රථයක් අරගෙන යනවා. ඉතින් අපි රේදුරු මහත්තයා නම් ත්‍රිරෝද රථින් ගියාම හරි නෑනේ. පිළිගන්නේ නෑනේ එතකොට. කමන්නේ ළඟදී නිකන් අපි ත්‍රිවිලර ගියන්. අල්ලපු වැටේ නම් වාහනයක් වන්න ඕනේ. අපි පයින් යන්න පුළුවන් නේ, දුර පොඩි දුරයිනේ. පයින් යනවා. එහෙමනම් ලෝකයේ අපේක්ෂා කරන විදියට හැඩ ගැහෙන්න ගියාම හරි කරදරයක්. නිසා අපිට අදාළ විදියට ජීවත් වුණාම ඒක කවදටත් හොඳයි. ඒ කියන්නේ මට අදත් පයින් යන්න පුළුවන්, බස් එකේ යන්න පුළුවන් තියෙනවා. ඉතින් අර භෞතික මේ ගැටලු තියෙනවා, ඒ ගැටලු निराකරණය කර ගැනීම සඳහා තමයි මේ අවශ්‍යතාවල් කියන එක ගොඩ නැගෙන්න ඕන. කොළඹ ගිහිල්ලා ආවම අපිට මේ ඔළුවේ කැක්කුම හැදෙනවා දූවිලි නිසා, අර මේව නිසා. ඒ වගේ කෙනෙකුට ඉතින් වාහනයක් ඕන. ප්‍රායෝගික ප්‍රශ්න තියෙන නිසා අවශ්‍යතාව වුණ. දැන් අපිට මේ AC එක නැතුව ඉන්න පුළුවන්. එහෙම හිටියාම අපිට කල්පනා කරන්න තියෙන අවකාශය අඩු වෙනවා. ඇයි? රස්නෙ නිසා, දෙවිල්ල නිසා ඒවට බෙදලා යනවා. අපිට බිම වාඩි වෙලා ඉන්න පුළුවන්. බිම වාඩිලා හිටන් කාය වේදනාවන් වලට අපි අවධානය ගිහිල්ලා කම්පණය වෙනවා. ඒ නිසා අපි පුටුවක වාඩි කරනවා. පන්සල් මහා මාලිගාවකින් හදනවා. මිනිස්සු බැදුරු කබල් වල බිම. වැඩක් තියනවාද? පන්සලේ දියුණුව කියන්නේ මිනිස්යාගේ සංවර්ධනය මිසක් වලාකුළු බැමී එහෙම නෙමෙයි. ගොඩ නැගිලි එහෙම නෙමෙයි. අවශ්‍යතාවල් තමයි තියෙන්න ඕන. ස්වාමීන් වහන්සේලාට අවශ්‍යතාවල් තියෙනවා. අර පුහු දේවල් ඕනේ. ප්‍රායෝගික අවශ්‍යතාවල් පූර්ණේ කළා මිසක් හැඩට නෙමෙයි ඒ කාලේ ඉඳලා රහතන් වහන්සේලා කරේ. පාර ඕන, අවශ්‍යතාවය. නිවහන ඕන, අවශ්‍යතාවය. ඇසිකිලි කැසිකිලි ඕන, අවශ්‍යතාවයන් පූර්ණයටපත් වෙනවා. එතකොට ආශාව සහ අවශ්‍යතාවල් කියන්නේ දෙකක්. අවශ්‍යතාව පූර්ණය කරගන්න. අවශ්‍යතාව සම්පූර්ණ කරන කෙනෙක් අගුල් දෙකට සරප්පු දෙක දාන්නේ වඩා පහසුවෙන් සහ ප්‍රසන්න භාවයෙන් තොරව අගුල් දෙක පහසුවෙන් පවත්වා ගැනීමට. අවශ්‍යතාව සම්පූර්ණ කරන කෙනෙක් ඇඳුම් අඳින්නේ කාටවත් හැඩපෙන්වීමට නෙමෙයි, තමන්ගේ අවශ්‍යතාවය සහ තැනට සුදුසු වන පරිදි. එහෙම නැත්නම් මට ඕන එකක් ඇඳ යන්න ඕන කියලා ඉවරලා මගුල් ගෙදරට සුදු එකක් ඇඳ යන්න බෑනේ නේ. ඒ නිසා ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්න යන්නේ. ඒක පෙන්වන්න නෙමෙයි. ඊටත් වඩා තමන් කිසිවිටක අගය කරන්න එපා. තමන්ගේ ඇඳුම බලලා, තමන්ගේ වලලු මාල බලලා, වාහනේ බලලා තමන් අගයන මිනිස්සු පුහු මිනිස්සු හැටියට දකින්න, පුහු ගෞරව හැටියට දකින්න අගේ කරන්න එපා. ඒවා ඒකයි වැදගත් වෙන්නේ. තමනුත් ඒ සියල්ලගේම අධ්‍යාත්මයෙන් වෙන් වෙන්න. යදා පඤ්ඤාය පස්සති, සියල්ලම අනිත්‍යයි කියලා දකිනවා ගැඹුරු නුවණින්. එහෙම දැකලා බලන් ටික වෙලාවක් ඒ ප්‍රගුණ කරා. එහෙනම් හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. වහ වහ නිර්වාණ ධර්මයන් අවබෝධ කරගන්නට මේ දේශනාවත් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.